2013 වසරේ 5 මාසේ 4 භාවනා වැඩසටහන. ශාසන ඉතිහාසයේ මේ නිවන් මඟ දැනගෙන නිවැරදිව අපිට කියා දුන් සාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම උන්වහන්සේලාගේ දේශනා එක පෙළහැරක් තිබ්බ එකතු කරලා ඒ පොට්ටික අර්ථ ශූන්‍ය කරලා විනාශ කළා. නමුත් අර පෞද්ගලිකව වගේ රහතන් වහන්සේලා ලියලා තිබිච්ච යම් යම් කොටස් විනාශ කරගන්න බැරි වුණා. ඒවා උන්වහන්සේලා ළඟනේ තිබ්බේ ගෝල પરම්පරා ප්‍රසිද්ධව තිබිච්ච මූලික කොටස් ටික බොහොම පහසුවෙන් විනාශ කිරීමක් කළා. දැන් මේ පොත් අතර එක පොතක් තමයි ටිකක් විනාශ කරගන්න බැරි වෙච්ච මිලින්ද ප්‍රශ්න. ඒකත් මේ අපිට හොඳට ධර්මයේ උකතැහි කරුණුකාරණ අපි තේරුම් ගන්න ප්‍රසිද්ධ කාරණාවන් වලට වඩා වැඩි දෙයක් ඒකේ කියලා දෙනවා. ඒ වගේම අද තවත් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ මහා මුද්‍රා ගීතය කියන මේ ග්‍රන්ථය ක්‍රිස්තු වර්ෂයෙන් 10 සියවසේ පමණ වැඩ සිටපු ස්වාමින් වහන්සේ නමක් ටිබෙට් රටේ විසූ මහා සිද්ධ යෝගී කියන ස්වාමින් වහන්සේ. ඉතින් මුනු වහන්සේ සමස්ත ආසියාව පිළිබඳවම දැනගෙන ඉඳලා තියෙනවා. උන්වහන්සේ ඊටාම පැහැදිලිව අගය කරපු ග්‍රන්ථයක් බවටත් පත් වෙන්නේ ඒ සමයේදී මේ මිලින්ද ප්‍රශ්න කියන ග්‍රන්ථය විග්‍රහයේ කොටසකුත් මේ ඇතුළත් කරලා තියෙනවා. මේ මිලිඳු රජුරෝ කියලා කියන්නේත් ඉන්දියාවේ සිටපු රජ කෙනෙක්. උන්වහන්සේ බොහොම ලස්සනට මේ ශ්‍රී සද්ධර්මය කැටි කරලා දේශනා කරලා තියෙනවා. අපි ඒවා ටිකෙන් ටික ටිකෙන් ටික තේරුම් ගන්නට උත්සාහ කරමු. අපේ ජීවිතවලටත් අපි එකතු කර ගන්නට උත්සාහ කරමු. නාගසේන මේ මහරහතන් වහන්සේට පැමිණෙන හැඩයට බෙලඳු රජුරෝ තම අතවැසි වෙලාව ආරාධනාවක් කළාට පස්සේ උන්වහන්සේ දේශනා කළා, ප්‍රකාශ කළා නාගසේන කියා කෙනෙක් නැත. ඒ වගේම නාගසේන කියා කෙනෙක් පැමිණෙන්නේද නැත කියලා. පැමිණියොත් නාගසේන කියා කෙනෙක් පැමිණෙන්නේද නැත කියලා ප්‍රකාශයක් කළා. එහෙම ප්‍රකාශයක් කරලා ඒ අදාළ වේලාවට නාගසේන හාමුදුරුවෝ ඒ මිලිඳු රජුගේ ආරාධනාවට පැමිණියා දොරටුවලට. එතනදීම ඔහුට මිනිඳු රජුරෝ මෙතනින්දීම මේ ප්‍රශ්නය විසඳන්නට ඕන කියලා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ දොරටුව ළඟදී පිළිගන්න තැනදීම ප්‍රශ්න විසඳන්න ලැහැත්ති වුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි උනා දෙන ආරාධනාවක් කරාට පස්සේ දොරකොඩ ළඟ ඉඳලා ප්‍රශ්න විසඳන ස්වභාවයක් නැහැනේ. නමුත් මෙතෙන්දි මේ සියලු පිරිස එකතු වෙලා මොකන්ද මේ අහපු මේ දේවල ප්‍රශ්නවල තේරුම කියලා විමසුවා. ඊට පස්සේ උන්වහන්සේගේ විමසනෝ දැන් මිලින් නාගසේන කියලා කෙනෙක් නැහැ කිව්ව, දැන් කෙනෙක් ආවා. වඩින් නැහැ කිව්ව, දැන් වැඩියා. මොකද්ද මේකේ තේරුම කියලා ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේ සිනා පහල කළා. ඔය ගොඩක් අය කිව්වට hina වෙන්නේ නැහැ කිව්වට මේ hina යන ප්‍රශ්න අහුවාම hina වෙනවා. සිනා පහල කරලා උන් වහන්සේ මෙන්න මෙහෙම ඇහුවා. එතන තිබිලා තියෙනවා මේ මිලිඳු රජුරුවන්ගේ මේ අශ්ව කරත්ත. පෙන්නලා දෙයලා පෙන්නලා අහලා දෙනවා මේ රතය දෙස බලන්න. ඔබ එයට රතයයි කියන්නේද? මිලිඳු රජුරෝ කිව්වා එසේය ස්වාමීනි ඔව්. එම රතයේ යෙදූ අශ්වයින් එයින් ඉවත් කරන්නේයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ කරත්ත බැඳලා හිටපු අශ්වය දෙන්නෙක් හිටියා. ඒ අශ්වය දෙන්න ඉවත් කරන්න කියලා කිව්වා. අස්කල පසු නාගසේන මහරහතන් වහන්සේ ඇසිය රතය කියන්නේ මේ අශ්වයින්ටද කියලා ඇහුවා. ඊට පස්සේ මිලිඳු රජුරෝ කෝවා මේ ඇත්ත වශයෙන්ම නැහැ, රතය කියන්නේ අශ්වයන්ට නෙවෙයි කියලා. පසුව රතේ තිබුණු අනිකුත් කොටස් රෝද එකින් එක ගලවා ඉවත් කරන්න කිව්වා. ඉන් පසුව මේ සාමාන්‍ය කරත්තවල රෝද එමේ ගලවලා ඉවත් කරන්න හරි ලේසි. අනේකින් තියෙන ඔබ කියන්නේ කෙලෙවා එලියට ගන්න පුළුවන්. ඒව ඉවත් කළාට පස්සේ හවුව දැන් ඔබ මේ කරත්තේ රතේ කියලා කියන්නේ මේකටද කියලා හවුවා. නෑ කිව්වා. තවසේම එයට නොවේ. මේ සියලු දෙයම අයින් කළ පසු එහි කිසිවක් ඉතුරු නොවේ. එවිට නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුලාගෙන් විමසුවා, එහෙමනම් දැන් රතය කොයින්ද කියලා. එහෙමනම් මේ අපිට තියෙන්නේ මේ මමේ කියලා මොකද්ද තියෙන්නේ? අංග සම්භාරයක එකතුවක්. ඒක අංග සම්භාරයක එකතුවකට අපි කියනවා ලෝක විවාහාරය තුලින් සත්වයා කියලා කියනවා, මිනිසයා කියලා කියනවා, ස්ත්‍රිය කියලා කියනවා, පුරුෂයා කියලා කියනවා. නමුත් පරමාර්ථ වශයෙන් ගන්නට කිසිම දෙයක් නැහැ. මේක තමයි යථාර්ථය, මේක තමයි ධර්මය. නමුත් ඒ ධර්මයට, ඒ දර්ශනයට, ඒ දෙයට අපි පිවිසීලා නැති නිසා අපි තාම අපේ චින්තනය ගලාගෙන යන්නේ සත්ව, පුජ්‍යල, ආත්ම, ස්ත්‍රී, පුරුෂ, සිංහල, දෙමළ, මුස්ලිම් නේද, ක්‍රිස්තියානි, හින්දු කේ කියා අපි සත්ව පුජ්‍යල ආත්ම න්‍යාය දෘෂ්ටියන් වල තමයි ඉන්නේ. ඕකට කියන්නේ පද පරම කියලාත් කියනවා. යම්කිසි පදයක්, යම්කිසි සංකල්පයක්, යම්කිසි න්‍යායක් පරමාර්ථයක් කරගෙන, පරම නිධානයක් කරගෙන සිටීමට කියනවා පද පරම. ඒ තත්වයෙන් නිදහස්ව කල්පනා කරන පුජ්‍යලයෙක් බවට පාත්‍ර වෙන්නට ඕනේ. උන්වහන්සේගේ දේශනා අතර බොහොම ලස්සන කියුම් යෙදුම් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ මේ නිර්වාණය කියන ගුණය එක් අවස්ථාවකදී යොදනවා මේ ශූන්‍යතාවය කියන වචනයට. මේ ශූන්‍යතාවය අවබෝධ කරගත් තැනැත්තා කවදාවත් මැරෙන්නේ නැත. මක්නිසාද ශූන්‍යතාවය මැරෙන්නේ කෙසේද කියලායි උන්වහන්සේ අහන්නේ. ශූන්‍යතාවයක මැරෙන දෙයක් නැහැ, සංස්කාරයක තමයි මැරෙන දෙයක් තියෙන්නේ. ශූන්‍යතාවයෙන් කිසි දෙයක් මැරෙන්න නැහැ. ඒ සැබෑ ශූන්‍යතාවය තුල අවකාශය නැත. නෝක හොඳට තේරුම් කරගන්න. එතකොට ওই ශූන්‍යතාවයේ බුදුදහමේ කියා දෙන මොකද්ද කියලා තේරුම්. අවකාශයක් නැති ශූන්‍යතාවය. අවකාශයක් නැති ශූන්‍යතාවය. මොකද්ද මේ අවකාශය කියන්නේ? අවකාශය කියන්නේ අතරක. මේ කණු දෙක අතර තියෙන මොකද්ද? අවකාශය. ඒක ශූන්‍යතාවය නෙමෙයි. ඒකට කියන්නේ අපි අවකාශය. අවකාශයක් තුල විත්ති දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. ශූන්‍යතාවය තුල අවකාශයක් නැත. අන්න ඒක විශේෂ කාරණයක් බවට පත් වෙනවා. අවකාශයයි ශූන්‍යතාවයයි කියන දෙය. යමක් තියෙනවා නම් එතන අවකාශයක් ඔබට දකින්න හම්බෙන්නේ. යමක් නැතිනම් එතන ශූන්‍යතාවයක් තමයි දකින්නේ. සදාකාලික විය හැක්කේ නොකිසිවක් පමණි. සදාකාලික විය හැක්කේ නොකිසිවක් පමණි. කිසිවක් නැත්තම් පමණි ඔබට සදාකාලික විය හැකි. යමක් ඇත්නම් ඔබට සදාකාලික විය හැකි. කිසිවක් නොවුනොත්, කිසිවෙක් නොවුනොත් ඔබට සදාකාලික වෙන්න පුළුවන්. අචංචා ස්වාමීන් වහන්සේ මේ කතාව මේ විදිහටම කියනවා. හැම මිනිස්සෙක්ම කියනවා මම මේ වගේ කෙනෙක් වෙමි කියලා. උන්වහන්සේ දේශනා කරනවා මේ කවුරුත් මට කියනව ඇහිලා නැහැ මම කිසිවෙක් නොවෙමි කියලා. එවනා අපිට සදාකාලික නිර්වාණ අවබෝධය කර ගැනීමට නම් අපි විය යුත්තේ කිසිවෙක් නොවේමි. නොවිය යුතුයි. කිසිවෙක් වෙන්න බෑ. ධර්මයේ කිසිවක් මත රඳා නොපවත්නාවේ. ධර්මයේ කිසිව දෙයක් මත රඳා පවතින්නේ නෑ. දැන් මේ ලෝකේ හැම දෙයක්ම යමක් මත රඳා පවතින්නේ. දැන් අපි මේ ලෑම්ප් එක මේසේ මත, මේසේ පොළොව මත, පොළොව තව තව දේවල් මත පීඩා පවතිනවා. ඊළඟට මහා පෘථුවියත් හිරු වටා, අවකාශයේ වටා හැම තිස්සෙම එකිනෙකට එකිනෙකට සාපේක්ෂිත ධර්මදායක ගැටමින් සකසමින් සංස්කරණයක බලයක් ඇටියට පවතින්නේ. එතකොට සද්ධර්මය කියන එක කිසිවක් මත රඳා පවතින්නේ නැත. දැන් අපි ජීවත් වෙනවා කියන එකත් යම් යම් සිද්ධාන්ත මත රඳා පවතින්නේ. වායුව මත, ආහාර මත, උෂ්ණත්වය මත, මහ පොළොව මත නේ, මේ ඔක්කොම දේවල් මත තමයි අපි රඳා පවතින්නේ. ඉතින් මේකෙදි පැහැදිලි කරලා දෙන දෙයක් තමයි මේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ අත් වශයෙන්ම මේ බුදුදහම හොයාගෙන ගිහපු කෙනෙක් කියන එකත් මේ කාරණේ සඳහන් වෙනවා. එතුමන්ට ඒ යුදෙව්වන්ගෙන් විශාල මේ තර්ජනයක් එන්නට හේතු වෙලා තියෙන්නේ මේ බෞද්ධ අවබෝධයේ යුදෙව් වචනවලට පරිවර්තනය කරන්නට බැහැ. නමුත් එතුමා උත්සාහයක් දරලා තියෙනවා ඒක පරිවර්තනය කරන්න යුදෙව් දහමට. ඒ නිසා මම කෙරෙහි මන් දන්නේ මුල ඉඳලා මේව දැන හරි නොදැන හරි මම මුකුත් දන්නේ නැති කාලේ හරි මම ඒ ජේසුස් වහන්සේගේ ස්වරූපයට බොහොම මේ තියෙන ලෙංගතුකමක් තියෙනවා. මේ අනිකුත් අය මේ කියන ධර්ම වලට නෙමෙයි, ඒ පුජ්‍යල ස්වරූපයටත්, ඒ පුජ්‍යල මූලික ධර්මතා ටිකටත් දක්වන. මොකද ඔහු බෞද්ධ චින්තනයකින් හිටපු කෙනෙක්ම නිසා තමයි මරණයේදී පවා අනිත් අයට නේද එහෙම කරන්නේ. කොයිති අවාසනාවට ඊට පස්සේ සිද්ධ වුණේ වෙන දෙයක්. අන්න ඒක වැඩි ඒ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයාගේ දහමට ඊළඟට සිද්ධ වෙන්නේ වෙන දෙයක්. බුද්ධාගමට වුණා වගේම තමයි. ඒක පුදුම දෙයක් ඒක. මේක අවබෝධයෙන්ම පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයන්ට අතට යා යුතු දෙයක්. මේක කටවචනෙන් ගෙනියන්න බෑ. කටවචනෙන් කියලා අවබෝධයට පත් කරන්නම බෑ. අවබෝධයෙන්ම තව කෙනෙකුට යන්න ඕන. අපි උත්සාහ කරලා බලන්න ඕන ඒ ඉතිහාස සිද්ධාන්තත් අපි හොඳින් තේරුම් අරගෙන මේ කරුණු කාරණා මනාව තේරුම් කර ගන්න. මොකද අපිට විශාල භාග්‍යයක් වරමක් ලැබෙනවා මෙවැනි දේවල් කොහේ කොහේ හරි ඉතුරු වෙවි ඉතුරු වෙමින් තිබීම ගැන. මේ කියා දෙන්න තවත් සිද්ධාන්තය තමයි මනුෂ්‍යයෙකුට හදවතින් හදවතට සම්බන්ධ වෙන්න පුළුවන්, හදවතින් හදවත කියන්න පුළුවන්. එහෙත් ඥානයෙන් ඥානයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා තව කෙනෙකුට තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වෙනස් කරන්න බෑ. තමා විසින්ම ඥානය උදා කරගත යුතුයි. ඥානය ඇති කිරීමට තියෙන එකම මාර්ගය භාෂාවයි ඇසීමයි. ඕනම කෙනෙක්ගේ සිතත් කියවන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. ඥානය කියවන්න බෑ. සිත හදන්න පුළුවන් අපිට තව කෙනෙක්ගේ චිත්ත බලයෙන්. නමුත් ඥානය හදන්න බෑ. ඥානය හදන්නට තියෙන මාර්ගය මේ දේශනා මාර්ගයම තමයි. ශ්‍රවණය කිරීමත් එම ශ්‍රාවකත්වයේ විසින් විමර්ශනාත්මකව විචක්ෂණශීලීව කරුණු තේරුම් කර ගැනීමට උත්සාහ කරන්න ඕන. මේ තේරුම් කර ගැනීම සඳහා උන්වහන්සේ ගතිපු ක්‍රියාමාර්ග එක ක්‍රමවේදයක් උන්වහන්සේ යොදාගෙන තිනෝ. උන්වහන්සේ මෙහෙම දේශනා කරනෝ, ශූන්‍යතාවයට ආරාධනාවක් අවශ්‍ය නැත. ධර්මයේ කිසිවක් මත රඳා පවත්නක් නොවේ. කිසිදු උත්සාහයකින් තොර ලිහිල්ව සහ ස්වභාවිකව සිටීමෙන් අවබෝධ කරගත හැකියි කියන කාරණය. හඹා යන්න හරි ආරාධනා කරන්න හරි යමක් තියෙන්න බෑ. දැන් ඔබ ගමනක් යන්නේ යමකට, යම් ඉලක්කයක් වෙනුවෙන්, යම් වර්ණයක් වෙනුවෙන්, නිවසක් වෙනුවෙන්, ආයතනයක් වෙනුවෙන්, රොකට් එකක් හරි මෙහෙම් පිට වෙන්නේ යම් ස්ථානයක් කරා යමක්. එතකොට ශූන්‍යතාවයට ආරාධනාවක් අවශ්‍ය නැත. ධර්මයේ කිසිවක් මත රඳා පවත්නා නොවේ. පවත්නක් නොවේ. කිසිදු උත්සාහයකින් තොරව ලිහිල්ව සහ ස්වභාවිකව සිටීමෙන් මේ අවබෝධ කරගත හැකි කියලා උන්වහන්සේගේ ක්‍රමවේදය පුරුදු කළා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්. දැන් අපින ඕන මේ උත්සාහය කියන වචන සිද්ධාන්තයකට පැටලෙන්නවත් උත්සාහ නොකර ඉන්න ඕනේ කියන වචන සිද්ධාන්තයකට පැටලෙන්නවත් නෙමෙයි. ඉතින් අර ඉහළ වචනේ නිතරම කියලා දෙන්නේ සද්ධර්මයේ කිසිවක් මත රඳා නොපවත්නා. දෙයක් කියන එකේ පැහැදිලි වෙන්නේ වචනයක් මතවත් සද්ධර්මයේ නැහැ කියන එක. ඒ නිසා කලබල වෙන්න එපා, මේ අන්තයකට බර වෙන්නට උත්සාහවන්නට එපා. අපිට මේ සියලුම බන්ධන වලින් නිදහස් විය හැකි නම් මෝක්ෂය සාක්ෂාත් කරගත හැකිය. මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ අන්තයනේ. අන්තය තමයි අන්තවාදීත්වය තමයි මෝක්ෂය අවබෝධ කර ගැනීමට තියෙන නොහැකිය. අන්තවාදීත්වය කියලා කියන්නේ කුමන හෝ සංකල්පයකට දෘෂ්ටියකට ගතවීම. ද්වාකාරයෙන් නිදහස් වීම තරම් මේ ලෝකේ අපහසු කාර්යයක් තවත් තියෙනවද? නැහසෙ නිතරම පැහැදිලි කරපු දෙයක් තමයි මේ කිසිදු උත්සාහයකින් තොරව ලිහිල් ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට බන්ධනයන් කැඩිය හැකිය. මේ ආකාරයේ මෝක්ෂය ලබාගත හැකි වන්නේ කියලා උන්වහන්සේ දේශනා කරන. හැබැයි මේ කිසිදු උත්සාහයකින් තොරව කියන එක අපි පැහැදිලි කළා සම්මා වායාම කියන කතාවේදී. ඔර එකවරම කවුරු හරි තේරුම් කරගත්තොත් මේ කිසිදු උත්සාහයකින් තොරව ගුවාම එහෙනම් නිකන් ඉන්න තමයි තියෙන්නේ කියලා. නිකන් ඉන්න නෙමෙයි. නිකන් ඉන්න ගියොත් එහෙම ඒ උත්සාහයක ක්‍රියාවලියක පදනමක් බවට පත් වෙනවා. එනිසා මේක මුලින්ම මේ සත්‍ය අවබෝධය වෙන තුරුම විදසුඥානය කියන එක අවශ්‍යමයි, විමර්ශන ඥානය අවශ්‍යමයි. සත්‍ය නම් ඔබට සිදුවන දේ පමණයි. සත්‍ය නම් ඔබ තුළ විකසිත වන දේ පමණයි. මේ කියන්නේ මොකන්ද? පච්චත්තම් වේදිතබ්බෝ කියන කාරණය. සත්‍ය නම් ඔබ තුළ විකසිත වන දේ පමණයි. තමා තුළ විකසිත වෙච්ච දෙයක්ද බොහෝ දෙනෙක්ගේ ආගම ධර්මයේ හැටියට දර්ශනය හැටියට තියෙන්නේ නැහැ. මතවාදයක් නේ. එතකොට තමා තුළ විකසිත වන දේ පමණයි සත්‍ය. සත්‍ය සහ ජීවය වන්නේ ඔබ තුළ වර්ධනය වන්නා වූ දේ පමණයි. සෑම විටම මේ මතක තබා ගන්න. ණයතගත් ඥානය මග හරින්න. ණයතගත් ඥානය මග හරින්න. බොහෝ දෙනාට ආගමික දැනුම, ජාතික වාර්ගික ඔය තියෙන වශයෙන් ඔක්කෝම තියෙන දැනුම්, දේව දැනුම්, ධර්ම දැනුම් ඔය ඔක්කෝම ඇත්ත වශයෙන්ම මේ ණයටගත් ඥානය මොනතරම් ලස්සන සත්‍යයක් ඒකේ තියෙනවද? ණයටගත් ඥානය මගහරින්න. සත්‍ය නම් ඔබ තුල විකසිත වන දේ පමණයි. දැන් මේක අවුරුදු 1000කට කලින් රහතන් වහන්සේ නමක් කියපු දහම. මේ ධම්මපදයේ තියෙන මේ සියලුම සූත්‍ර දේශනාවන් වල තියෙනවා. පුහුදුන් අය නිර්වචනය කරන්න ගියපු ගමන් නිර්වචනය කළේ බුදුහාමුදුරුවෝ ගස් දිහා බලාගෙන හිටියයි කියන වගේ නිර්වචන. මොනතරම් සාපරාදී ක්‍රියාවක් බුදුහාමුදුරුවන්ට නිගාවක් හේතුලින් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඊට පහු පරම්පරාව අවබෝධයක් නැති පොතට ගරු කරන, පදයට ගරු කරන, පිටක සම්පදායට ගරු කරන පිරිසක් බවට පත් වෙලා ඔවුන් පිටක සම්පදාය සත්‍යයක් කියලා සද්ධාවෙන් පිළිගන්නවා. ඒ ඔවුන් ඒක කරන්නේ බුදුහාමුදුරුවන්ට ගෞරවයක් යැයි සිතාගෙනමයි. දැන් ඔන්න ජේසුස් වහන්සේ කියනවා මේ ශ්‍රාවකයන්ට ඔබ මාව පානය කරන්න කියලා, පිපාසයෙන් නිවා ගන්න මාව පානය කරන්න කියලා කියනවා. එයින් අදහස් වෙන්නේ එතුමගේ මේ ශරීරයේ මස් මාංශ පානය කරන්න කියන එක නෙමෙයි, ධර්මය පානය කරන්න. ඔබ මාගේ මාංශ අනුභව කරන්න කියලා කියනවා. මාගේ මාංශ කියලා කියන්නේ මොනවද? එතුමාගේ ධර්මය, සත්‍ධර්මය. ඉතින් ඕක පසු කාලේනවා අර පුහුදු මනසින් බලලා අද මාංශ හැටියට මොකද්ද ටොපියක්ද මොකක්ද දෙකක් කනවා. ඒගොල්ලෝ තාමත් පහුගිය දවසක ආගමික කෙනෙක් ආවා මං කිව්වා ශාස්ත්‍රවරයෙක් නෙමෙයි හතුරෙක්ගේවත් මට නම් දුන්නොත් මේක මස් කියලා කන්න කියලා මම කන්නේ නැහැ කියලා. මේක මොන මොන මොන පහත් ක්‍රියාවක්ද කියලා. හවුත් ඇත්ත වශයෙන්ම මේ ඒගොල්ලෝ ඒක නිර්වචනය කරගන්න ඕන නම් හොඳයි. ධර්මයයි ධර්මයයි. ඉතින් ඒ කරුණ පිළිබඳව මේක තියෙනවා පැහැදිලි කරන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කරුණු කාරණා ගැන හැර දක්වමින් එදා තිබුණු Hindu ධර්ම සහ ලක්ෂණත් ගැන හැර දක්වමින් මේ මහා කරුණ රාශියකින් සමන්විතව දැන් අපේ පින්නතොන්ට තියෙන්නේ මේ කරුණු කාරණා මනාව දැක අවබෝධ කරගන්න. සද්ධර්මයේ කිසිවක් මත රඳා නොපවත්නා දෙයක් කියලා හොඳින්ම අවබෝධ කරගන්න. සද්ධර්මය කියන්නේ කිසිවක හඳානපවතින දෙයක් කියලා අවබෝධ කරගන්න විදර්ශනා කරන්න. ඔබ ශ්‍රාවකය බවට පත් වෙන්න එපා, දාර්ශනිකයා බවට පත් වෙන්න ඕන. අපිට ඕන ශ්‍රාවකය නෙමේ දාර්ශනිකයෝ. ශ්‍රාවකය වැඩක් නෑ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අතවැසියෝ වගේ කට්ටියක්. ධර්ම අවබෝධය කරගන්න යන පිරිස අනිවාර්යෙන් දාර්ශනිකයන් විය යුතුමයි. දැන් මෙහෙම කරුණ වලින් ගෙන හැර දැක්වේ අපිට කියන්න බැරි නිසාවත්, එහෙම නිසාවත් නෙමෙයි, ඔබට තවත් තහවුරු වෙලා පෙන්වන්නයි මේ උත්සාහ කරන්නේ. මේක සැඟවුණු ධහමක් ලෝකයේ ලියවී තියෙනවා, කියවේ තියෙනවා. මේ දේවල් මනාව අවබෝධ කරගන්න පුළුවන්. අර පුහුදුන් අයගේ පරිවර්තනයන් වලට ඔබින් ගියපු කේමන් පවා ලෝකේ තවම තියෙනවා කියන එක මේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා ලංකා ඉතිහාසයේ සිදුවෙන මහා විනාශය තමයි මේ ශාසනික ධර්මය පුහුදුන් කෙනෙකු ලවා පරිවර්තනය කිරීම. එදා සිට අපි බුද්ධිමය පරිහානිය තාම ඉහළින් සිද්ධ වෙනවා. ඒ පරිහානිය ඇත්ත වශයෙන්ම මහ ඛේදනීයයි. ඒ පරිහානිය නිසා අදත් තේරවාදී සියලුම රටවල් අසාර්ථක රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. අපිට මේ හිතනවා අපි මොනවද මේ කරන්න කලේ කියලා. අදත් මොනවද අපි කරන්නේ? පන්සල සම්පූර්ණ කරන්න කියලා නේද? රංවටක් ගහනවා, චෛත්‍යයක් හදනවා, ඒ මැටි ගොඩ ඔස්සට අසර දානවා, කනේ කරේ කොක්කෝම් තියෙන ටික උගුලලා දානවා. ඊට පස්සේ ඒක වටේ මල් වට්ටි තරම් කැරකි කැරකි සින්දු කී කී ඇවිද ඇවිද ඉන්නවා. පිළිම හදනවා, පිළිම අතරට රන් මිනි මුතු මැණික් ඒවා මේවා දාලා වහනවා, වහලා ඒකට වැඳ වැඳ ඉන්නවා. බුදුහාමුදුරෝ ජීවමානව වැඩියනම් අපිට මොනවා කියයිද කියලා හිතාගන්න බෑ. බුදුරජාණන් වහන්සේට වඳින්න තියෙන එකම ක්‍රමය තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. පිළිරුවක් ඕන, චෛත්‍යයක් ඕන, ඒවය තුළ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සිහිපත් වන යම් යම් භාණ්ඩ මොනවා හරි පාරිභෝගික උද්දේශික ඕන දෙයක් ඔය තියාගන්න කියලා වන්දනා කරන්න. ඒක අතර රත්තරම් මිනිමුතු බැනික් දාලා වඳින්න ඕනේ නෑ. එතකොට හොරු කඩන්නෙත් නෑ ඕවා. බුදුරජාණන් වහන්සේ අගය කළේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන කෙනා තමයි මාව නියම විදියට පුදන කෙනා කියලා දේශනා කරලා තියෙනවා. යම් ආකාරයකට ධර්මයේ තේරුම් කරගන්නට ඔය අපේ අචංචා ස්වාමීන් වහන්සේගේ ඔය අචංචා නැත කියන ග්‍රන්ථය වගේ ග්‍රන්ථවලත්, ඒ වගේම මිලින්ද ප්‍රශ්නවලත්, මහා මුද්‍රා ගීතේ කියන මේ ම ග්‍රන්ථයේ, ඒ වගේම සෑම සූත්‍රයකම සෑම ධම්මපදයේ ගාථාවකම තියෙන ප්‍රශ්නේ තියෙන නිර්වචන ඇරදී ගැට ලියලා තියෙන එක තමයි. ඒ නිර්වචන තුළ අවබෝධයට පාත්‍ර වීමට පුළුවන් කමක් නැහැ. හොඳයි, දැන් අපි පින්නතුන්ට තියෙන ප්‍රායෝගික ගැටලු ඉන්න තැන ඉඳන් එහාට යන්න තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා නුසාරයෙන් උපදෙස් ලබා දෙන්න කැමැති. දැන් අපි සම්බන්ධයෙන් ටිකක් සාකච්ඡා කරමු. යමෙක් අතීතේනොත් නිදහස් වුණා නම්, අනාගතේනොත් නිදහස් වුණා නම්, එයා වර්තමානේනොත් නිදහස් වුණා නම්, එයාට දැනීම නැහැ. දැනීම නැහැ. විඳීම නැහැ. විඳවීම නැහැ. කර්ම නැහැ. පුජ්‍යල ආකල්ප දර්ශන නැහැ. කරන කෙනෙක් නැහැ. කරවන කෙනෙක් නැහැ. ඉතින් වර්තමානයේ කියලා කියන්නේම අතීතයේ අනාගතයේ මධ්‍යස්ථ භාවය. එතකොට වර්තමානයේ කියලා දැම හඳුනා ගන්නවා නම් එතන අනිවාර්යෙන් අතීත අනාගතය තියෙනවා. නැතුව වර්තමානයක් සැකසෙන්නේ නැහැ. එතකොට අතීතයක් නැත්තම් අනාගතයක් නැත්තම් වර්තමානයක් එයාට නැත්නම් එයා අකාලිකයි. අකාලික ඥානයක්, අකාලික දර්ශනයකට පේන දෙයක් නැහැ. නොපෙනෙන දෙයක්ුත් නැහැ. අන්ධකාරයක්ුත් නැහැ. ආලෝකයක්ුත් නැහැ. බලන ඇහැකුත් නැහැ. පේන දෙයක්ුත් නැහැ. ඔන්න අශේෂ විරාග නිරෝධෝ කියන්නේ උතෙන්ට. ඒ ඉතුරු වුණා නම් පේන දෙයක් එතන ඇහක් තියෙනවා. ඇහක් තිබ්බනම් අනිවාර්යෙන් මොනවා හරි පේනවා. ඒකට තවත් විදිහකින් කියනවා අපි ඉන්ද්‍රිය විෂය ඉක්මවා කටයුතු කරනවා කියලා. ඉන්ද්‍රිය නිරෝධය. ඉන්ද්‍රියන් වලින් නිදහස් වීම. ඒ ඥාන දර්ශනයේට ඉන්ද්‍රිය විශේෂ නැහැ. අන්නේ මූලික ඥාන දර්ශනය තමයි ඇති වෙන්නට ඕනේ. ඒ ඥාන දර්ශනය මත ඔබේ ජීවිතේ බොහෝ ප්‍රශ්න ගැටලු දර්ශන කොම විසඳෙනවා එතන. ඇයි එතකොට අපි මේ ඉන්ද්‍රිය විශේෂ ඉක්මවා යන ගුණයට පාත්‍ර නොවන්නේ? නිරන්තරයෙන්ම අප විශ්වාස කරමින් ඇලෙමින් බැඳෙමින් ඉන්ද්‍රියන් තුලටම බැස ගන්නවා. කියන්නේ කුමන හෝ දෘෂ්ටියකින් කුමන හෝ ආකල්පයකින් ඉන්ද්‍රියන්ටම වැටෙනවා. ඒකට කියන්නේ తත්‍ර తත්‍රාභිනන්දමි. නැවත නැවත නැවත නැවත පෙරලි පෙරලි බැඳෙනවා. පෙරලි පෙරලි බැඳෙනවා. කොච්චර වෙන් වෙන්න හැදුවත් අර කාන්දමකින් ගලවන්න හදන යකඩයක් වගේ. ඒක ආයතල ගන්නවා. ඒක තමයි ස්වરૂපය. දැන් ওই පෙරේදා සූර්ය රැස්සක් වෙන්නවා. ඒ සූර්යා විසින්ම එළියට නිකුත් කරන ඒ ගින්දර සූර්යා තුලම තියෙන බලයෙන් නැවත සූර්යා වෙත ඇදලා ගන්නවා. නැත්තම් ඉතින් ඒවා ආව නම් එහෙම මේ අපේ පෘථුවියට උනත් හානිකර තත්ත්වයක් ඇති වෙනවා. ඒ බලයේ තුලම තියෙන එක හොඳයි. පෘථුවියෙත් තියෙන ඒ බලය තියෙනවා. දැන් පෘථුවියෙත් අර ලාවා වගේ ගිනි කඳු අහසට විහිදවන ඒව නැවතත් පොළොවට ඇදලා ගන්නවා. ඒකට හේතුව පොළොව තුල තියෙන ආකර්ෂණ බලය. ඒ වගේම තමයි අපි තුල අපි ගැලවෙන්න හදනෙහි ආයි නැවත අපි මනස කරාම ඇදලා ගන්න මහ පොළොව වගේ තමයි අපේ මමංකාරය. ඒකෙනෙත් තියෙනවා අර මේ ඇදලා ගන්න ශක්තියක් තියෙනවා. ඇදලා ගන්න ශක්තියක් තියෙනවා කියලා කියන්නේ හැම අපි යම්කිසි චින්තනයක් තුල බරක් ගුණ කරලා තිබ්බොත් ඒ බරට ඇදලා ගන්නවා. දැන් මේ පෘථුවියත් එහෙමනේ යම්කිසි බර ගුණයක් තිබ්බොත් තමයි ඒක නැවත පොළොවට ඇදලා ගන්න. යම් ප්‍රමාණයක හරි බරක් තියෙනවා නම් දැන් පුළුන් රොඩක් කියන්නේ ඊටම සැහැල්ලුයි. ඒකෙත් ඒ උනාට යම් බරක් තියෙනවා. ඒ නිසා නැවත පොළොවට ඇදලා ගන්නවා. බරක් නැති දේවල් පොළොවට ඇදලා ගන්නෙ නෑ. විශේෂයෙන්ම ඔය ගෑස් වර්ගය මේව තියෙනවා. ඒවා කෙලින්ම අභ්‍යවකාශය කරාම ගමන් කරනවා. ඔසෝන් ස්තරය නැති වෙනවා කියන්නේ මේ වගේ ගෑස් වලින් විසරණය වෙලා යනවා. එතකොට අපි ඉන්ද්‍රියන් වල යම්කිසි බලයක් එහෙම නැත්නම් බර ස්වභාවයක් ඉන්ද්‍රියන් වල දෘෂ්ටි වල අනුගත කළොත් ඒව නැවත නැවත ඉන්ද්‍රියන් වලටම පාත්‍ර වෙනවා. එතකොට අපි පත් වෙන්න ඕන මොනවද? දෘෂ්ටි විසුද්ධියකට පත් වෙන්න ඕන. ඒ දෘෂ්ටි විසුද්ධියකට පත් වෙනවයි කියන තැන ආගම ඥාතියක් වර්ගයක් කුලයක් රටක් නැහැ. අපි බෞද්ධයෝ හැටියට නිවන් දකින්න ඕනේ කියලා එකක් නැහැ එතකොට. අපි කතෝලිකයෝ හැටියට, අපි මුස්ලිම් හැටියට, අපි හින්දුන් හැටියට නිවන් දකින්න ඕනේ කියලා එකක් නැහැ. එතකොට එතෙන්දි කිසිවෙක් නොවේ. අපි මේ කිසිවෙක් වීම නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කිසිවෙක් නොවි හිටියනම් හරි ලෝකයේ සම්මුතියෙන් සාධාරණ සහ අසාධාරණ සහ ක්‍රියාකාරකම් දැකීමටත් හැකි අපට. එහෙම බැරි කමක් නැහැ. ලෝකයේ ආයුක්ත සහගත දේවල්. නමුත් පරමාර්ථ දර්ශනය වශයෙන් අපි දකින්නේ කිසිවෙක්ම මෙතන නැතයි කියාද නොවේ, ඇතයි කියාද නොවේ. සද්ධර්මයේ කිසිවක් මත නොපීඨනා බවයි දකින්නේ. සද්ධර්මයේ කෙනෙකුට දකින්න බෑ. දැන් ස්ත්‍රීන් මම ස්ත්‍රියක් හැටියට මේ සොයායම්, පුරුෂයෝ මම පුරුෂයෙක් හැටියට මේ සොයායම් කියලා යන්න බෑ. යමෙක් මේ ස්ත්‍රීත්වය මේ පුරුෂත්වය අතහැරීමම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. සත්ත්ව භාවය අතහරින්න වෙනවා, පුජ්‍යල භාවය අතහරින්න වෙනවා. එතකොට භව නිරෝධ වෙනවා. භව කියන්නේ මේක එක භාව ලක්ෂණ. තිරිසං, പ്രേත, දිව්‍ය, මනුෂ්‍ය භාව ලක්ෂණ. ඒකට භවය කියලා කියනවා. භාව ලක්ෂණ නෑ, භව නිරෝධයි. ජාති නිරෝධ. ජරාවටපත් වෙන, ජරා මරණ නිරෝධ, මරණයටපත් වෙන්නේ. යාර සුභද්‍ර භික්ෂුවට කිව්වේ ආකාසේ පදන් නැත්ති, අහසේ පිය සටහන් නැත, සමනෝ නැත්ති බාහිරේ, ශ්‍රමණයොත් සටහනක් වශයෙන් හඳුනාගත නොහැක කියන එක. ශ්‍රමණයොත් අර අහස වගේ තමයි කියන එක නෙමේ කිව්වේ. අහස වගේ ශ්‍රමණය ඔබට මේ ශ්‍රමණය පිටින් අඳුන ගන්න බෑ. සංඛාරා සස්සතානත්ති, සංස්කාර ධර්මය තුල නම් මැරෙනවා. නත්ති බුතානමින්ජිත, බුදුවරුන් නම් මැරෙන්නේ නැත. ඒක කියන්නේ අපේ අය මොකද පුහුදු ඥානයට පේන්නේ නැහැ නේ. ලෝතර බුදු කෙනෙක් මැරෙන්නේ නැහැ කියන එක පිළිගන්න බෑ. පුහුදු ඥානයට පේන්නේ ලෝතර බුදු කෙනෙක් මැරෙනවා කියලා. මැරෙන්නේ නැති බුදු කෙනෙක් පේන්නේ රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීට. අසංඛාරික ධර්මයක් කොහොමද මැරෙන්නේ? සංඛාර නිරෝධයකටපත් වුණාට පස්සේ කොහොමද මැරෙන්නේ? ශූන්‍යතාවයක් කොහොමද මැරෙන්නේ? ශූන්‍යතාවයක් කවදාවත් මැරෙන්නේ නැහැ. එතකොට අපි බුදුහාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ කාය ස්වරූපයකට නම් ඒ බුදුන් දැක්කේ නැති අය, බුදුහාමුදුරුවෝ අඳුරන්නේ නැති අය. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කෝට්ටක් කෙනෙක් හිටවලා තිබ්බත් ඒකට ගරු කරන්න හිස නමන්නේ. මොකද මිහිතලය තුල පළමුවතාවට තියෙන ඒක කෝටු කෑල්ලක් ඇදෙද යන්නේ කිසි වටිනකමක් නැහැ. රත්තරන් කරඬු වෙන්න ඕනේ. කෝටු කෑල්ලක් හිටවල තියලා කෙනෙක් කියනවා මේ බුදුහාමුදුරු වෙනුවෙන් මේකට අපි ගරු කරන්න කියලා, ඒකටත් ගරු කරන්නේ. ඒකටත් හිස නමන්න. මොකද මේ ආචාර්ය හරිම වැදගත්. නිෂ්පල ක්‍රියා නම් ඒ කෝටු කෑල්ල වටේ ගිහිල්ලා වැටවල් ගහනවත්, මේ රත්තරන් මාල දාන්නවත් එහෙම කරන්න ඕනේ. ආචාර කරන්න, ගරු කරන්න. නේද? ත්‍යාද ලෝකයේ දෙවිවරු, බුදුහාමුදුරවරු, සර්වඥ ධාතු ගොඩාක් යොදාගන්නේ ව්‍යාපාරයට. හම්බ කරන්නේ ඉස්සරහට දාලා ඒක බෙර ගහලා ඔළුව කරකවලා නොයෙකුත් තරෙල්ල තන මේ ලෝකේ හරි වාණිජකරණයක් වෙලා තියෙන්නේ. ඒ දේ තමයි තියෙන්නේ. ලාභයක් ලැබෙන ප්‍රතිපදා තමයි කවුරුණත් අල්ලගෙන යන්නේ. හරියට කපුවේ කපුකම් කරන්න දෙයයන්ට ආදරේට නෙමෙයි, පූජවට්ටි ගන්නට ආදරේට. අද දෙයියෝ වඩිනවද නැද්ද, දෙයියෝ කෑවද බිව්වද නෙමෙයි බලන්නේ, අද පූජවට්ටි කීයක් වෙයිද කියලා. ඒ වගේ ඉතින් දහම් තුල නිවන් දකින්න බෑ. නිකන් ආහාර වේල ගෙන්වා ගැනීම සඳහා පුජ්‍යලයෝ පහදවාගෙන වැඩක් නැහැ. ගොඩාක් ඔය ජනප්‍රිය දෙයක් තමයි අපහැදුනන්ගේ පැහැදීම පිණිසත් කටයුතු කරන්න. මේ පැහැදුනන්ගේ පැහැදීම වඩා වර්ධනය පිණිසත් කටයුතු කරන්න මොකටද? දාන ටික ගේන එකක් නැහැ නැත්තම් ඕකුන් ටික. මන්නම් කියන්නේ ඒ විදිහට පහදවගෙන වැඩක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු තමයි, දායකයෝ තමයි හාමුදුරුවන්ගේ නිශ්චයකාරයා බවට පත් වෙන්නේ. ඔබම වෙන්න ඔබගේ විනිශ්චයකරුවා, අන් කෙනෙකුට විනිශ්චයකාරකම දෙන්න එපා. ඉතින් යම්කිසි ආකාරයකට සමාජය හැදිලා තියෙන නිසා ඉතින් අපිට ඒ අර නායකයන්ටත් විනිශ්චය වෙන විදියට ඉතින් ක්‍රියා කිරීමටත් අපි ඉතින් ටිකක් පුරුදු වෙලා තියෙනවා. නිවන් මාර්ගට අදාළ නැති වුණත් ඒ විදිහට ක්‍රියා කරන්න වෙනවා. පින්තුන් බලන්න, ඔබ මනසින් සියල්ල අතහරින්න උත්සාහ කරන්න, සියලු බැඳීම් වලින් නිදහස් වෙවි යන්න, මේ ධර්මයට අනුකූලවම නිදහස් වෙන්න ටික වෙලාවක් ඒ විදිහට බවුන් වඩන්න, විදර්ශනා වේදෙන්න. දැන් බුදුරජාණන් වහන්සේට තියෙන ඒ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස, ඒ ශාරීරික වශයෙන් තිබුණු ඥානය ඔක්කොම අපිට තියෙනවා. අපි මේ විදියට මෙහෙවන්නේ නැති දේ තමයි මෙතන තියෙන ගැටලුව. රහතන් වහන්සේලාට තිබුණු ඉන්ද්‍රිය ටික අපිට තියෙනවා. අපි මේ විදියට මෙහෙවන්නේ නැති එක තමයි මෙතන තියෙන ගැටලුව. අපිට මේ විදියට මෙහෙවන්නට පුළුවන් නම් අපිටත් මේ සද්ධර්මය දකින්න පුළුවන්. දැන් මේ සද්ධර්මය අපි අපේ වීර්යය දාලා උපරිම කියන්න ගියාම ඇත්තෙම මේ අපි යම් ආකාරයකට අපහසුතාවයකට පත් වෙනවා. මොකද වචනයකටනේ අපිට එන්න පුළුවන්, කොච්චර කතා කළත් එන්න පුළුවන් වචනයකට. ඇත්ත වශයෙන්ම වචනෙන් එහා දෙයක් කොහොමද මේක මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නේ? මේක හරියට තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙන සෙවණැලි ක්‍රමයකට. සෙවණැලි ක්‍රමය කියලා කියන්නේ සෙවණැල්ල කියන්නේ දැන් ශරීරයේ සමන් කරනකොට සෙවණැල්ල කියන එකක් තියෙනවා. අජීවි රට ලක්ෂණයක් තියෙනවා. තරංග ක්‍රමයකට මේක. ඊට පස්සේ ඔබ වචනේ නෙමෙයි ගන්න ඕන, වචනය තුළ තියෙන තරංගය සෙවණැල්ල. ඒකයි වචනේ ඉක්මවා යනවා කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා අර වචන සම්පින්නණය කළා අර්ථ ගන්න කියලා කියන්නේ ඒකයි. එතකොට වචන නෙමෙයි ඔබට එන්නේ, වචන ඉක්මවා ගියපු දර්ශනයක්, ධර්මයක් ඔබට ළඟා කර ගන්නට හැකියාව ලැබෙනවා. දැන් බලන්න විශේෂ බන්ධන. තමන්ගේ ජීවිතයේ තියෙන විශේෂ බන්ධන මොනවද කියලා තමන් බලන්න මනසින්. බාහිරින් නෙමේ, ඔබ මනසින් මේ සියලු බන්ධන ඉක්මවා යන්න. හොඳට බලන්න සාමාන්‍ය මොනවද බන්ධන හැටියට ඔබට එන්නේ කියලා බලන්න ඉස්සරහට ගමන් කරනකොට. නෝ බන්ධන ආවම එතකොට එතන රැඳෙනවද? එතකොට කියන්න ඕන හරි. එයාට මනසට දෙන්න ඕන හරි. දැන් ඔයා මළු. මේ දැන් යද්දි මළු. මේ තව ටිකකින් ආරක්ෂ වෙලා මිය ගියොත්. හර්දාබාධයක් හැදෙන මළු. එතකොට අර බන්ධනේ වැඩක් තියෙනවද? ඒ දරුව මැරෙනවද අපි වෙනුවේ? නෑනේ. තේ ඇති වැඩක් නෑනේ මේ මනසේ මේ විදිහට බන්ධන වශයෙන් තියාගෙන යුතුයකම් වශයෙන් ඒ විශ්ඨ කරන්න බන්ධන වශයෙන් තියාගන්න එපා. යුතුයකම් වශයෙන් ඉෂ්ඨ කරන්න බන්ධන වශයෙන් කිසිවක්ම තියාගන්න එපා. සම්මුති වශයෙන් ඉඩම ගනම ගේ තුළ හරක බාන වතු පිටි යාන වාහන තිබුණාවේ. මානසික දෘෂ්ටි වශයෙන් අවශ්‍ය නැත. මේ මනස කියන්නේ මහ පුදුම දෙයක්. ඕනම නොවටිනා දෙයකට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්. මනසට පුළුවන්. සරලම සිද්ධාන්තයකට ලොකුම බැඳීමක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි ස්වરૂපය. චූටිම දෙයකට ලොකුම කේන්තියක් ගන්නට පුළුවන්. ඕන්නම් ලොකුම කේන්තියකට, ලොකුම දෙයකට චූටිම කේන්තියක්වත් නොගෙන ඉන්නත් පුළුවන්. ඒකේ පුජ්‍යල ආකල්පයේ දරන විදියට පුජ්‍යල මානසිකත්වයෙන් සැදී තිබෙන විදියට. දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි වලට නොපෙමුණු සීලය ඔබ තුල වඩා වර්ධනය කරන්න. සම්මා දිට්ඨික සීලය වඩන්න. අර 8 5 6 7 ඒව වැඩන්නේ. ඒවා හොඳයි පොඩිම කාලේ පොඩිම අය මොකක් අත්ම දාන්න නැති අර ප්‍රඥා මහිමයක් නැති අයට පොඩ්ඩක් පාලනය කරගන්න හොඳයි. දාර්ශනිකයෙකු වන්නට ඔය පදවලට අනපනත්වලට මේ මොක්ෂය අවබෝධ කරන්නට බෑ. ඔබ දෘෂ්ටිවලට නොපෙමිණෙන සීලය ඔබ තුල වර්ධනය වෙන්න ඕනේ. ඔබ මේ මොහොතේ ඉන්නේ කුමන දෘෂ්ටියකද කියලා බලන එකයි වැදගත්. ඔබට නොපෙනෙන්නෙම මේ මොහොතයි. ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. ඔබට නොපෙනෙන්නේ මේ මොහොතයි. හරි, උදාහරණයක් වශයෙන් දැන් මම වාඩි වුණොත් පුටුවක වාඩි වෙච්ච පුටුව තවන්න පේනවද? නෑ. ඒ වගේ තමයි මනසින් යමක වාඩි වුණොත්, දෘෂ්ටිගත වුණොත්, සංකල්පගත වුණොත් ඒ තමන් තැම්පත් වෙච්ච සංකල්පය, ඒ හිඳගත් දෘෂ්ටිය පේන්නේ නැතුව යනවා. එහෙම තමයි හැදිලා තියෙන්නේ. වඩා වැදගත් වෙන්නේ මේ මොහොතේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන අපි එක එක අය එක එක ස්ථානවල හිඳගෙන ඉන්නවා. කෙනෙකු පුටුවේ, කෙනෙකු මෙට් එක, කෙනෙකු බිමක හිඳගෙන ඉන්නවා. ඉතින් විවිධයි. ඒ වගේම යම් පුජ්‍යලයෙකුත් තමන්ගේ මනසේ විවිධ දෘෂ්ටිවල හිඳගෙන ඉන්නවා. එකම දෘෂ්ටි නෙමෙයි. හැබැයි අපිට කියන්න පුළුවන් කුමන හෝ දෘෂ්ටියක බස්සගෙන හිඳගෙන නතර වෙලා ඉන්නවා කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතේ දෘෂ්ටිය පේන්නේ නැහැ. දැන් ඔබටත් වෙලා තියෙන්නේ ඔබ වාඩි වෙලා ඉන්න පුටු ඔබට පේන්නේ නැහැ. ඔබට නමුත් අනිත් අය වාඩි වෙලා ඉන්න පුටු පේනෝ, මෙට්‍රස් පේනෝ. මට ඔයත් වාඩි වෙලා ඉන්න පුටු ටික පේනෝ. මට මාව වාඩි වෙලා ඉන්න පුටු පේන්නේ නැහැ වගේ. එතකොට තමා වාඩි වෙලා ඉන්න පුටුව නිතරම බලන්න. මනසේ පුටුව කියන්නේ දෘෂ්ටිය. දැන් බලන්න මේ මොහොතේ අන්නේ දෘෂ්ටි නිදහස් වෙන. එතකොට මේ මොහොතේම සීල දෘෂ්ටි නැත්තම් එයා දිට්ඨිංච අනුපගම්ම ගන්නෙ නැති. අනුපගම්ම ගන්න දෘෂ්ටි වල වාඩි වුණේ නැති කෙනෙක් එයා තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. දෘෂ්ටි වල වාඩි වෙච්ච කෙනෙක් ඕනම කෙනෙක් මිත්‍යා දෘෂ්ටික. සම්මා දිට්ඨිය කියලා දෘෂ්ටියක් අපිට පෙන්වලා තියලා තියෙනවා නූතන බුද්ධ ධර්ම. නමුත් සම්මා දිට්ඨිය anu දෘෂ්ටියක් නොවේ. සම්මා දිට්ඨිය කියන්නේ සමනය වූ දෘෂ්ටිය ඇති, දෘෂ්ටි නැති කියන එකයි. ඒ ලෝකෝත්තරයි. අපිට මෙලොව වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වලා තියෙනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ බාහිර වශයෙන්වත් ඒක විද්‍යාත්මක නෑ. ක්‍රියාත්මක කරන්නේ කොතනින්ද කොහොමද කියන එක. මාර්ගයක් නැති මාවත. කිසිදු ප්‍රතිපදාවක් නැති මාවත. නිවන් අවබෝධ කරගන්නට කිසිදු ප්‍රතිපදාවක් නැත. එම ප්‍රතිපදාව හඳුනාගත යුතුව ඇත. දැන් ඔබට ඔබේ නිවසට යන ප්‍රතිපදාවක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඔබට පිටරටකට යන ප්‍රතිපදාවක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. නිවනට යන ප්‍රතිපදාවක් නැත, මාර්ගයක් නැත. මක් නිසාද යත් එය අසංඛාරික වූ ධර්මතාවයක් වන බැවින් එතකොට අසංඛාරික තැනකට සංස්කාරක බලවේගයකින් යා නොහැක. එනිසා නිවන් පුරයට යන ඉනිමඟක් නැත. මාවතක් නැත. පාගමනින් යා නොහැක. පුජ්‍යලත්වය අතහරින තැනම ඔබට මෝක්ෂය පහළ වෙනවා. පුජ්‍යලත්වය ඇති තැන ඔබට පහළවන්නේ මෝක්ෂය නිර්වාණය නොවේ ඉන්ද්‍රියන්. පුජ්‍යලත්වය ගත්ත තැන පහළ වෙන්නේ ඉන්ද්‍රියන්. පුජ්‍යලත්වය අතහැරි තැන පහළවන්නේ මෝක්ෂය. ඒක ක්‍රමානුකූලව නුවණ වඩලා විමසුන් බුද්ධියෙන් බලලා තමන්ගේ මනස අර මලකට අරින මල අරින පුජ්‍යලයක් වගේ හීවඩුවෙක් වගේ කැමති තැනට දියගෙන යන මේ ගොවියෙක් වගේ කියලා උපමා කළේ ඒක. මනස එතෙන්ට හදා ගන්නවා රන් කරුවෙක් වගේ. මනස හදන්න ඕන, නුවණ හදන්න ඕන, හදන්න පුළුවන්. එතකොට සම්පූර්ණ නිර්වාණයට සමාන මනසක් ඔබ තුළ ඔබ ගොඩනගන්නවා. අපි නිර්වාණය ගැන කියලා දෙනවා. නිර්වාණයට සමාන මනසක් ඔබ තුළ හදන්න ඕන. එතකොට මනෝමය වශයෙන් මුලදි හැදෙනවා. මනෝමය වශයෙන් හැදුනහම එතන රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවෝ තනක් නේ නිර්වාණය කියන්නේ. එතකොට නිතරම අපි ධර්මය තමන්ගේ විනය නැමැති හැසිරීම කියන එක ගලපන්න ඕන. ධර්ම විනය ගලපන්න ඕන. ඉතින් අපිට ධර්ම විනය ගලපන්න කියලා දීලා තියෙන වෙන එකක් නේ. නෑ පොතට ගලපල බලන්න කියලා නේ. පොතේ පොතේ වැරදි හරි printing දෝෂයක් තිබුණොත් ඉවරයි. ඒ විදිහට ගලපන්න කිව්වොත් ඉතින් ඒ නිසා එහෙම පොතට ගලපල බලලා නිවන් දකින්න බෑ. හිතට ගලපන්න, ජීවිතයට ගලපන්න, ජීවිතයට ගලපන්න. නිර්වාණය නිතරම ජීවිතයට ගලපන්න. සද්ධර්මීය ලෝකෝත්තර භාවය නිතරම ජීවිතයට ගලපන්න. මම ඔබට මීට කලින් කියලා තියෙනවා මම මේ ශ්‍රී සද්ධර්මයේ දැක්ක මුල්ම දවසේ හැම වචනයක්ම මම කතා කරන්න උත්සාහ කරනෝ ඒක මුයින් එළියට පිට වෙන්නේ නැහැ. මොකද ඒ කිසිදු වචනයක් සත්‍ය නොවන නිසා. කිසිදු වචනයක් සත්‍ය නොවන නිසා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කළා, ගොනු කළා, කැටි කළා, කොහොම හරි සත්‍ය වූ වචනයක් හෘදයෙන් එළියට ගන්න. නෑ, අර ධර්මඥානයට අර වචනය ගුලියක් හැටියට, එක්තරා සිද්ධාන්තයක් හැටියට, ශක්තියක් හැටියට ඉහළට මතුවෙනකොටම අර ධර්මඥානයේ නරක පිලිස්සලා යනවා. හරියට අර හිරු ළඟට ළඟා වෙන ඕනම ඝන වස්තුවක් ද්‍රව භවට පත්වන්නාසේ වාචික බලයක් ද්‍රව වලට පත් වෙනවා මේ ලෝකෝත්තර ඥාන දර්ශනය හමුයි. ඒ නිසා මට ලෝකයේ ඇත්තටම මුලින් කියන්න පුළුවන් වුණු පළවෙනි සත්‍යය තමයි වචන සියල්ලම බොරු. ඒක තමයි පළවෙනි මගේ සත්‍ය වචනය. වචන කියලා කියන්නේ තනි කර මායාවක්. ඒ නිසා ඒකෙන් මේ සද්ධර්මයේ ලියන්න තියා කියන්න තියා හිතන්නවත් බෑ. එතකොට හිතන්නකො පොතක ධර්මයේ තියෙද කියලා. වචනේ කියන්නේ මහා මායාවක්. මම ඔබට කියලත් ඇති මේ වචනේ හරි දිලිඳුයි. මේක කණුවක්, මේකේ එළහරක් බඳින්න පුළුවන්, මීහරක් බඳින්න පුළුවන්, රතුහරක් බඳින්න පුළුවන්, එළුව මේ ඌරෝ ගෙනල්ලා බඳින්න පුළුවන්, මේක කණුවක්. එකම වචනයකට 10 දෙනෙකුට ඕන නිර්වචන 10ක් සහ පුජ්‍යලයෝ 10 දෙනෙකුට අදහස් 10ක් දී හැකි එක වචනයක් පාදක කරගෙන අපි කියමු දේවත්වය කියන එක පාදක කරගෙන ඉතාම සත්‍යය යථාර්ථවාදී දෙයක්ත් කියලා දෙන්නත් පුළුවන්, ඉතාම මිත්‍යා දෘෂ්ටික වූ අනර්ථ වූ දෙයක්ත් කියලා දෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ වචනය නෙමේ, ඒ වචනය තුල බඳින දේ. ඒ තමයි දැහැමිය දැහැමි බවට පත් වෙන්නේ. නමුත් මෝක්ෂය ලැබෙන්නේ වචනය අත්හල විටයි. නිවන ලැබෙන්නේ වචනය අත්හල විටයි. දර්ශනය අත්හල විටයි. ණයටගත් දැනුම අතහරින්න. සද්ධර්මයේ ජීවිතයේ කෙනෙකුට අවබෝධ වෙනකොට ආකාර දෙකකට මුලදි සිද්ධ වෙනවා. එකක් තමයි සම්මුති නිවන. සම්මුතියෙන් හොඳට වචන තුල තේරුම් අරගෙන වචන තුලින් මනාව බුද්ධි කරගෙන ඒ බුද්ධි කරගෙන ඒ ගුණය තුල යම් කාලයක් යම් ස්වરૂපයක් සිටීමට හැකි. ඒක ධර්ම ශ්‍රවණය කරන කාලය තුල ධර්මයේ මෙනෙහි කරන තුල Tamanට ඇතිවෙන ලක්ෂණයක් බවට පාත්‍ර වෙනවා. නමුත් ඒක Tamanට ටික දවසක් යනකොට තේරෙනවා ඒක මට తాවකාලික ඇති වෙච්ච දෙයක්. ආයි ඔන්න මම දෘෂ්ටි ගුණයට, දෘෂ්ටිගත ස්වභාවයන්ට ඔන්න මම ඇදිලා යනවා කියලා. එතකොට ඒක හරියට අර ව්‍යංජනයක් හැඳිගාද්දී හැඳ තුල ඒ සුවඳ ඒ රසය තියෙනවා. ආයෙත් ඒ ඇඳ සෝදලා අපි වෙනත් එකකට දැම්මහම ආයෙත් ඒ ව්‍යංජනයේ තියෙන රසය සුවඳ ඒ ව්‍යංජනයේ තියෙනවා. ඒ නිසා අපි ධර්මයේ තුල ජීවත් වෙද්දිත් අපිට අර ධර්මයේ ස්වභාවය, ඒ ගුණාංග අපි තුල දැනුණා. ඒක අපේ ජීවිතය තුලින් උපදින තුරුම අපි ඒක සොයාගෙන යා යුතුයි. අපි සම්මුති නිවනේ නතර වෙන්න හොඳ නැහැ. ඒක පරමාර්ථ නිවනක් බවට නොසෙල්වෙන, නොකඩෙන, නොබෙදෙන, නොවනස්වන නිර්වාණයක් බවට ඒ පාත්‍ර කර ගැනීමට අප උත්සාහවත් විය යුතුයි. ඒකයි සම්මුති නිවන, පරමාර්ථ නිවන දෙකයි. ඊට පස්සේ සමාධි නිවන පරමාර්ථ අවබෝධ කරගත්තට පස්සේ තමයි භාවනාව ආරම්භ වෙන්නේ. සමාධි නිවන ඊට පස්සේ සමාධියෙන් තමයි සකුදාගාමි, අනාගාමි, අරිහත් යන මගට යන්නේ. ලෝකෝත්තර සමාධිය වෙන්නේ අසඤ්ඤත සංඥා නිරෝධයක් ඇති වුණු සමාධිය. අසඤ්ඤත තල නෙමෙයි, නේව සංඥා නාසඤ්ඤා නෙමෙයි, මෙතන සංඥා නිරෝධයක් තියෙනවා. චේතෝ විමුක්ති සමාධිය මෙතන තියෙන්නේ. චේතනා කර්ම වලින් ඇති කරගන්න සමාධිය නෙමෙයි, චේතෝ විමුක්ති සමාධිය දිනු වෙලා අනාගාමී ඊළඟට නිරෝධ සමාපත්තියටම වැඩෙනකොට නිරෝධ සමාපatti අරහත් භූමිය, අරහත් භූමියේ නිරෝධ සමාපත්තිය විදිමින් කල්ගත කරලා පහන සංඥාවෙන් කෙනෙක් මැරෙන්න කලින් පිරුණා. රහතන් වහන්සේ කෙනෙක් හුස්ම ගිහිල්ලා මැරෙනකන් ඉන්නේ නැහැ. උන්වහන්සේ විසින්ම අර මනස විහෙත විද්වංශනය කරලා පහන සංඥාවට සම්බන්ධනවා. එතනින් පස්සේ ආයේ ජීවය මිහිතලේ කොහෙවත් පිළිසිත ගන්නේ නැත. එතන සමාප්තිය සිද්ධ කරනවා සසර ආපු ගමනේ. ඉතින් යම් අය ඉන්නවා බුද්ධත්වයන් කරා, අග්‍රසාවක මහා ශ්‍රාවකත්වයන් කරා අදිෂ්ඨාන කරනවා, සද්ධර්මය අවබෝධ කරගන්නවා. නමුත් එයා අර සමාධි වශයෙන් වඩන්නේ, නිරෝධ වශයෙන් වඩන්නේ. උන්වහන්සේ එතන ඉඳලා අර පාරමිතා ගුණයට පාත්‍ර වෙනවා. හැබැයි යාට සද්ධර්මයේ පේනු, සද්ධර්මයේ කියන්න පුළුවන්, සසර යන්න පුළුවන්. ඔය අනෙපිට සිටුතුමත් බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක්. යන්න පුළුවන්. එහෙම නැතුව හැබැයි ඉතින් නිවන් දකින්නම ඕන නම් එයාට අර දල වශයෙන් කියලා තියෙනවා උත්සාහ කළොත් එහෙම ආත්ම හතක් ඇතුළතදී අනිවාර්යෙන් ඕන නම් දකින්න හැකියාව තියෙනවා. ඇත්ත වශයෙන්ම ආත්ම හතක් යන්න ඕනේ උනන්දු තියෙනවා මේ භවයේදීම එතෙන්ට දියුණු කරලා පහන සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අර කාරණයක් එහෙම දුන්නයි කියලා මෙයා හතකට සීමා වෙනවයි කියන එක සඳහන් කරන්නේ. ඔන්නම් එච්චර කල් නොවෙනවයි කියන එකයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. යටි ඉක්මනින් ඒ දේ ජීවිතය තුළ ප්‍රගුණ වෙලා ධර්මයේ මුණ ගැහිලා ධර්මයේ මතු කරගෙන දකින්න හැකියාව ලැබෙන සසර පුරුද්ද. වෙනස වෙන්න ඕන අපේ කාය විඤ්ඤාණ ධාතුවේ නෙමෙයි, වෙනස ඇති කරන්න ඕන අපේ මනෝ විඤ්ඤාණ ධාතුව තුළ. ඒ ශක්ති ප්‍රබෝධය ඇති කරන්න ඕන. මේක ශක්ති ජනකයක්, මේක මහ ශක්ති බලයක් තියෙන මේ මනස තුළ තියෙන. ඒ තුළ තමයි මේ දෘෂ්ටි ග්‍රාමීත්වය තියෙන්නේ. මේක හැදුනේ කවුරුත් හදපු දෙයක් නෙමෙයි. මේ සතර මහා ධාතුන් ඝෂ්ඨණය වෙන තැන යම් කිසි ශක්ති සමූහයක් බිහි වුණා. ඒ ශක්ති සමූහය යම් දවසක ස්වයං ශක්තියින් බවට වෙන් කරගෙන මමත්වයෙන් පෙරළුණා. ඒ පෙරළීම තමයි ස්වයං ශක්තියින් බවට පත් වෙලා බව බවට පත් වෙලා සසර මේ විදිහට යන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ උපදීම කියන එක නෙමෙයි දුක, අවිද්‍යාව කියන එක දුක. අවිද්‍යාව කියන එක දුක. බුදුහාමුදුරන්ට දුක් නොවිඳින්න ඉන්න නම් වැඩිකිට වෙලා ඉන්න තිබ්බනේ. කායිකව මේ කෑම නැති එක හරි, ලෙඩ රෝග වලට පාත්‍ර වීම හරි, ඒක නෙමෙයි දුක. ඒක එකක්වත් නෙමෙයි. බුදුහාමුදුරන්ට මොන නින්දා අපහාස ගැරහුම් මොනෝ පැමිණියත් ඒව කිසි දුකක් බවට පත්ුනේ නැහැ. ඒවයි කරගන්න අයිටම කරගෙන ගියා. එහෙම දෙයක් වෙන බුදුහාමුදුරු නිසා ගොඩක් අය දිවි ලෝකේ ගියා, නිවන් දැක්කා. තවත් ගොඩාක් පිරිසක් අපාය ගියා, සසර මහා දුක් වලට පාත්‍ර වුණා. මේ දෙකම සිද්ධ වෙනවා දන්නේ නැතුව. ඒක තමයි සිද්ධ වෙන දේ. දුවරුන්ටයි කර්ම විපාක බලය ලැබෙන්නේ නැත්තේ. උන්වහන්සේලාට කර්මපත සිද්ධ වෙන්නේ නැහැ. කර්මපතේ නිරුද්ධ වෙලා ඉන්නේ, නිදහස් වෙලා ඉන්නේ. අනිත් සියලු දෙනාටම කර්මපතේ සැකසෙනවා. චේතනාව පදනම් වෙලා තමයි අනිත් සියලු දෙනාම වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ චේතනාවෙන් නිරෝධ වෙලා තමයි වැඩ කරන්නේ. මාංශනාට චේතනාත්මක ගුණයක් නෑ. මේ සන්ධර්මයේ අපි හැමෝගෙම ජීවිත තුළ තැම්පත් විය යුතුයි කියලා හිතන්න බෑ. මේ බීජය රඳා ගන්නට පුළුවන් බලයක් තියෙන කෙනෙක් වෙන්නට ඕන. දැන් අපි ළඟ හොඳ බීජ මල්ලක් තියෙනවා. අපි හොයාගෙන යන්න ඕන මේ බීජ පැල කරන්නට පුළුවන් ගොවි බිමක්, ඉඩමක් සොයාගෙන ආයත. ඒ ඉඩම තුල පමණයි මේව පැල කරන්නට පුළුවන්. දැන් අපි වී කියලා ගමුකෝ. වී ඉතින් ඕන තැනක පැල කරන්න බෑනේ. ඒකට සුදුසු වගුරක් තියෙන්න ඕන. ඒ වගේ ශ්‍රී සද්ධර්මයත් මේ මිනිස් සමාජය තුල ප්‍රඥාවන්ත කියන මිනිස් ගුණය තුල පමණ පැලවෙන දෙයක්. අනිත් තැන් වල පැලවෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ, මාන, උද්දච්ච, බලය, කාමයන් ආදී දේවල් පැලවෙනවා ඒ හිතවල. හොඳට සද්ධර්මයේ පැලවෙන්න මේ ප්‍රඥා ගුණය තියෙන්න ඕන. සද්ධර්මයෙන් බලවත් වෙන්න. ඉතින් අද ගොඩාක් අය මේ ජීවිතේ මාන්නය පැල කරගන්න මොනතරම් උත්සාහවත් වෙනවද? මානෙ පැල කරගන්න මොනතරම් උත්සාහවත් වෙනවද? කියන්නේ මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න කියලා. ඉතින් ධර්මයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණාම මානෙ අත්හැරලා ඉතින් අපි නිහතමානී වෙන්න කියලා කියන්නේ අභිමානවත් කෙනෙක් බවට පත් වෙන්න. නිහතමානී කියන වචනේ අර්ථය මානෙ අත්හැල කියන එක. නමුත් අද මානෙ අත්හල වෙනුවට නිහතමානී කියන එක පුහුදුන් කියලා එක පරිවර්තනය වෙන්න යනකොට එයා හීනමානෙට වැටෙනවා. දන්නවනේ. ඒකයි අපි කියන්නේ ඒ නිහතමානීත්ව එපා කියලා. අභිමානත්වය ඇති කරගන්න. මේ වචන වල ලොකු සටනක් තියෙනවා. ඉතින් එක එක අය එක එක නිර්වචන තුල ඉඳලා නැගී හිටින වෙලාවල් තියෙනවා. අපදේශනා කරන්න බොහොම සම්‍යක් ස්ථාවරයක ඉඳලා දර්ශනයක ඉඳලා නමුත් සමහර අය මේ වචන වලට මිත්‍යා දෘෂ්ටි සංකල්ප ලබා දීලා තියෙනවා. දැන් ධර්මයට අන්තවාදී වෙන්න කිව්වහම ඒකටත් අර අන්තවාදී කියන ගුණය ගැන හිතලා යා හිතන වරදක් කියලා. නමුත් අර ධර්මයේ කියන වචනේ අන්තවාදීත්වයේ තියෙන නපුර කියන එක නැති වෙනවා. දහමට අන්තවාදී වෙන්න. එතකොට හරි. දැන් දහමට අන්තවාදී නොවීම නිසා මේ විවිධාන්තවල බහුවන්තවල ඉන්නේ. ධර්මයට අන්තවාදී වුණා නම් ඔබ ධර්මයේ ජීවත් වෙන කෙනෙක්. කියන්නේ නිර්වාණයේ ජීවත් වෙන කෙනෙක්, ලෝකෝත්තර ධර්මයේ ජීවත් වෙන කෙනෙක්. කාලේ ජීවත් වෙන කෙනෙක් නොවේ, කාලේ ඉක්ම වූ ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ඔරලෝසු වුන්නේ නෑ. ඥාන තියෙන අකාලික දර්ශනය. එයාට රාත්‍රියක් දහවලක් කියලා එකක් උදා වෙන්නේ නෑ. එයා දහවලක් උදා වීමක් සිද්ධ වෙන්නේ නෑ. එයාට නිදිමත වුණහම නිදා ගන්නවා, අවදි වෙන්න හිතනහම අවදි වෙනවා. ඒ නිින්දවත් ඒ අවදිවත් පුජ්‍යලේකු සිදු කරන දෙයක් නොවේ. පොල් ගෙඩිය ගහේ තිබ්බත් පුජ්‍යලත්වයකින් තොරව තියෙනවා. පොල් ගෙඩිය බිමට වැටුණත් පුජ්‍යලත්වයෙන් තොරව තියෙනවා. පොල් ගහේ අයිතිකාරයයි පොල් ගෙඩිය අරන් ගියත් පොල් ගෙඩිය පුජ්‍යලත්වයෙන් තොරව තියෙනවා. පොල් හොරෙක් ඇවිල්ලා අරගෙන ගියත් පොල් ගෙඩිය පුජ්‍යලත්වයෙන් තොරව පොල් ගෙඩිය තියෙනවා. ඒ න්‍යාය ධර්ම න්‍යායාත්මක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කවුරුත් ගිනිච්ච නැති වුණොත් ඒ පොල් ගෙඩිය ඒ තියෙන තැනකම පැලවෙනවා. එතකොට එවැනි ක්‍රියාදාමයක් සිද්ධ වෙනකොට ඒ හැම ක්‍රියාදාමයකටම පුජ්‍යලත්වයක් වුමනා වෙන්නේ නැහැ. දැන් මේ ගහකොළ පවතින පුජ්‍යලත්වයක් පදනම් වෙලා නෙමෙයි. න්‍යායාත්මක දහමක්. ඒකයි මම ඔබගෙන් අහන්නේ ගඟ කොහාටද ගලා බසින්නේ කියලා. නැගේ මහ වේගයක් තියෙනවා. මහ බලයක් තියෙනවා, මහ සුලි තියෙනවා. නමුත් පුජ්‍යලත්වයක් නැහැ. සුලඟේ මහ වේගයක් තියෙනවා, මහ බලයක් තියෙනවා. නමුත් පුජ්‍යලත්වයක් නැහැ. ඒ නිසා හැම ක්‍රියාවලියකටම කර්මය තියෙන්න ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් වැරදි. හැම ක්‍රියාවකටම කර්මය නැහැ. දැන් පෘථුවිය හිරුවට ආබ්‍රමණය වෙන පුජ්‍යලත්වයක් නැහැ. හිරු හැමෝටම ආලෝකය දම ලබා දෙන පුජ්‍යලත්වයක් නැහැ. රහතන් වහන්සේලා හුස්ම ගන්න පුජ්‍යලත්වයක් නැහැ. ආහාර ගන්න පුජ්‍යලත්වයක් නැහැ. කතා කරන පුජ්‍යලත්වයක් නැහැ. ඇත්ත වශයෙන්ම ධර්මය නිහඳයි. හෙත් නිහඬව සිටීමෙන් ඔබට හඬ නිහඬව සිටීමෙන් ඔබට කිසිවක් නොතේරෙන නිසා ඉතින් හඬගාලා කියනවා. ඒ හඬගා කියන වචන හැම වචනයක්ම ධර්මයට යොදුන් ගණනාවක් මෙහැයින් තියෙන්නේ. වචනය පහු කරලා කෙනෙක් යොදුන් ගණනාවක් එහාට ගියාට පස්සේ තමයි ධර්මය හමු වෙන්නේ. එනිසා අපිට ධර්මයේ තුල ඉඳගෙන ධර්මය කියන්න බෑ. ධර්මය පූර්ණ නිහඬියාවෙන් යුක්තයි. අපි ධර්මයේ ඉඳලා යොදුන් ගානක් පහළට ඇවිල්ලා මේ වචනෙන් ධර්මය නිර්මාණය කළ යම්කිසි සංඥාවක් ලබා දෙන. ඒක හරියට මේ වෙනත් රටක ඉඳලා ලංකාවට මිනිස්සෙක් ඇවිල්ලා තව කෙනෙකුට ඒ රටේ ලිපිනය ලබා දෙනවා. රට ගොඩාක් ඈත තියෙන්නේ. නමුත් එහෙට ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා ඒ රටේ අගනගරය මේක, යන පාරවල් මේක, යා යුතු තැන මේක, කළ යුතු වැඩ පිළිවෙල මේක කියලා මෙහි ඉඳන් ලිපිනය කියා දෙනවා. ඒ වගේ අර වචනේ ඉක්ම වූ දුර ඈත ප්‍රදේශයේ ඉඳලා වචනයට පැමිණිලා වචනය තුල ඉඳගෙන වචන තුල ඉන්න අයගේ ජීවිත හොඳට තේරුම් අරගනිමින් ඒගොල්ලෝ වචනවලට දීලා තියෙන නිර්වචන හඳුනාගනිමින් අපි මේ වචනවලින් නිදහස් වූ රට නිර්වාණ භූමිය ගැන කතා කියමු. එහෙනම් මේ වචන කිසිවක් සත්‍ය නැහැ. මම දවසක් පින්නතුන් පිරිසකට කිව්ව මා ඔබට මේ කියන්නේ බොරු කියලා. ඒගොල්ලන්ට මුල කාලේ ඒක තේරුම් ගියේ නැහැ. දැන් නම් ඒ පිරිස අවබෝධයට පාත්‍ර වෙලා ඉන්නේ. එතකොට ඒ පිරිස අහනවා, ඉතින් අපි අහන්නේ කොහොමද ඔබ වහන්සේගේ බණ? ඔබ වහන්සේම කියනනේ කියන්නේ බොරු කියලා. ඒක එදා තේරුම් ගන්න බැරි වුණා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අපි ඔබ වහන්සේව බොරුයි කියලා කියනවා නම් අපි අහන්නේ මොකටද කියලා අහනවා. ඉතින් මම ඒක තමයි කිව්වේ, ඉතින් බොරුව හරියට තේරුම් කරගන්න කියලා. දැන් වෙන කවුරුවක්වත් හැමෝමත් කියන්නේ මේ මම කියන්නේ සත්‍යයි කියන එකේ ඔබට විශේෂයක් තේරෙන්නේ නැද්ද? මේ මං කියන්නේ බොරු කියලා කිව්වහම ඒකේ පොඩි විශේෂණ ගුණයක්වත් තේරෙන්නේ නැද්ද? මේ ලෝකෙ කිසිම කෙනෙක් තමන් බොරු කියනවායි කියලා ප්‍රකාශන ඉදිරිපත් නොකරන ලෝකයක අමුතු කෙනෙක් මම ප්‍රකාශ කරන්නේ බොරු කියයි ප්‍රකාශ කරමින් ප්‍රකාශයක් කරනකොට ඒක පොඩි විමර්ශනයකට භාජනය කළ යුතු කාරණයක්, සිද්ධාන්තයක්. එතකොට එතනවත් වෙන්නේ සත්‍ය. දැන් කෙනෙකුට බොරුවක් වුණත් මම මේ ඔබට කියන්නේ බොරුවක් කියලා කිව්වොත් එහෙනම් ඒක බොරුවක් වෙනවද? බොරුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක ඇත්තම බොරුවක් වුණත් මා ඔබට මේ කියන්නේ බොරුවක් කියලා කිව්වොත් බොරුවක් වෙන්නේ නැහැ. එතනම ඇත්තමතු වෙනවා. ඒ වගේ අපි අර වචනේ තුල තියෙන පූර්ණ වශයෙන්ම මේ මායාවක් බොරුවක් තියෙනවා. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දුන්නු නිර්වචන අපිට නොතේරෙන නිසා තමයි අපිට නිවන් තේරෙන්නේ නැත්තේ අද. අප දෙන වචනවලත් තියෙන ඒ අපි ස්පර්ශ කරන තරම්ම අපි ඒ තුල වචනය තුල ගොඩනගෙන ගැඹුරම ඔබට ආකර්ෂණය නොවීම නිසා තමයි ඔබත් අවබෝධයෙන් තවමත් ටික ටික මතුවෙන්නේ. යම් දවසක පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නකොට ඔබට හැකියාව ලැබෙනවා වෙන අන්දයක් අවබෝධ කරගන්නට නෙමෙයි, ඔය බණ අහන කෙනාම අවබෝධ කරගන්න. ඔබ වෙන අන්දයක් නෙමෙයි අවබෝධ කරගන්න ඕනේ. මේ මොහොතේ බණ අහන, මේ මොහොතේ වාඩි වෙලා ඉන්න, මේ මොහොතේ චින්තනය කරන, මේ මොහොතේ කතා කරන, මේ මොහොතේ ඔළුව වනන කෙනාව තමයි අවබෝධ කරගන්න ඕනේ. මේ මොහොතේ hina වෙන කෙනා, මේ මොහොතේ නල්ලේ අත ගහගන්න කෙනා තමයි ඔළුව ගහන කෙනා තමයි අවබෝධ කරගන්න ඕන නේද? දැන් නැත්තම් අපි කරන්නේ මේ මොහොතේ hina වෙවි වෙන දෙයක් ගැන කල්පනා කරනවා. මේ මොහොතේ වාඩි වෙලා ඉන්න දෙයක් ඉඳිමින් වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා. මේ මොහොතේ චින්තනය කරන මේ මොහොතේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න. ඒ මොහොත තමයි ඔබ. ඒ මොහොත තමයි තමා. ඒ මොහොත තමයි මම. ඒ හිතේ ඇති වෙන යම්කිසි සමාධියකටත් අපි අපි ඒකට කියනවා, ඒකට අපි නතර වෙන්න වහල් වෙන්න උවමනාවකුත් නැහැ. මේ ගමම් මගේ යද්දී ඊටාම ගොරෝසු කරකස ප්‍රදේශ වගේම ඊටාම සෞම්‍ය සහ මනහර ස්ථාන හමු වෙනවා. දැන් අපි ගමනක් යද්දී කඳු පල්ලම් සහ ලස්සන තැනිතලා මල්වතු හමු වෙනවා. ඉතින් අපි යම් කෙසේ සුවදායි තැනකට ගියාම අනේ අපි මෙතන ටිකක් නතර වෙලා යමු කියලා කොයි එකටත් අපිට හිතෙනවා. ඉතින් අපි කොහොමත් මෙතන පොඩ්ඩක් නතර වෙනවා. මෙතන හරියට හුළඟ හරි හොඳයි, පරිසරය හොඳට පේනෝ, හරි ලස්සනයි කියලා ටිකක් ඉතින් අපි නරඹනවා. ඒක ස්වභාවයක්. නමුත් අපි කවදාවත් එතන පැල් ගහගෙන ඉන්නේ නැහැ. ටික වෙලාවක් එතන සුවය සහ වටපිටාව නරඹලා තැඹිලි ගෙඩියක් හරි මොනවා හරි බීලා අපි ආයි අපේ ගමනාන්තය කරාම අපි ගමන් කරනවා. ඒ වගේ යම්කිසි සුවයක් දැනුණා, ඒ සුවය මත අප පෙන්වන ශ්‍රී සද්ධර්මයේ පූර්ණත්වය නැත්නම් ඒ සුවයත් අපි පහු කරගෙන යන්න ඕන. එතකොට එතනින් එහාට යනකොට යම්කිසි මහන්සියක් ඇති. නමුත් මහන්සියක් දැනුණත් සුවයක් දැනුණත් අපි ගමන නිමා කළ යුතුයි. ගමනාන්තයට යා යුතුයි. දැන් සීලිපාදයේ යද්දී විවිධ තැන් හම් වෙනවා. ඉතින් සොඳුරු තැන් හම් වෙනවා. නමුත් තව ඉස්සරහට ගමන් කරනකොට තව වෙහෙසකාරී තමයි. නමුත් අපි ගමනාන්තය කරා යා යුතුයි. ඒ නිසා අපේ හිත ලැබුම් ගන්න සුවතාවයටත් අපි කිසි විටක වහල් වෙන්න හොඳ නැහැ. ලස්සන කතා ප්‍රවෘත්තියකුත් තියෙනවා. එක් පසේ බුදු රජ කෙනෙක්ගේ කාලේ සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඉතින් රජතුමා ඒ දරුවෝ දෙන්නගෙන් මේ වැඩිමහල් කෙනාට රජේ පව පාර දුන්නා. ඉතින් දෙවෙනි මල්ලෙටත් හිතුණා තමන්ගේ ජීවිත කාලෙම දැන් අවුරුද්දකින් එහෙම හිතින්නේ. එයාර අයිය මලුත් තමයි මල්ලිට රජගම හම්බ වෙන්නේ. ඉතින් පසේ බුදු කෙනෙක්ගෙන් අහලා බැලුවලු මේ කතා වෘත්තයක් මේ කියලා උත්සාහ කරන්නේ. අර ශාස්ත්‍ර බලනවා වගේ බැලු අහලා බලලා තියෙනවා මට මේ රටේ රජ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මහත්සේ කිව්වලු අයියට වඩා ඔයාගේ ආයු කාලය අඩුයි ජීවත් වෙන්න තියෙන. ආට ඒ නිසා මේ රටේ නම් රජ වෙන්න බෑ. හැබැයි ඔබට තවත් රටක් නම් තියෙනවා. ඒ රටට ගියොත් ඔබට රාජ්‍යත්වය ලබා ගන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ රටට යන්න මග පෙව්වා. නමුත් එතුමා පිටත් වෙන්න යනකොට එතුමත් එක්ක තවත් 6 දෙනෙක් ආවා. අතවැසියෝ 6 දෙනෙක් රජතුමා කොයි රටකටද යන්නේ, අපිත් මේව දාලා ඔබතුමත් එක්ක යන දිහාවකට එනවා කියලා. ඉතින් ඒ යද්දී මගදී හම්බ වෙනවා කියලා ඉතින් පාසේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඇහැ පිනන ලස්සන මල් උද්‍යාන, වීණා වායන ලස්සන සංගීතය, සුවඳ දනවන මහා උද්‍යාන, රස පිනවන මහා භෝජනාගාර, ඊට පස්සේ කය පිනවන මහා නලඳනම් සිටින සුරංගනාවිය සිටින ප්‍රදේශ, හිත පිනවන මන පිනවන ප්‍රදේශ. ඒව පහු කරගෙන යනකොට දැඩි කරකස මහා ගිනි කාන්තාර, ඊට පස්සේ මහා වරුසා වහින මහා මඩ වගුරු මඩ ගොහුරු තැන් යහු වෙන කව ඔක්කොම පහු කරගෙන යන්නේ කිව්වා. අර 6 දෙනාම අර පහු වෙච්ච තැන්වල එක එක්කෙනා නතර වුණා. දිවට ආස කට්ටි එහෙ නතර වුණා, හැට ආස කට්ටි එහෙ නතර වුණා, ස්පර්ශයට හඬට ආස කට්ටි එහෙම නතර වුණා. ඒ තැන්වල නතර වුණා එක එක්කෙනා මග ඇරිය. දැන් බලනකොට රාජකුමාරයා විතරයි. ඒ රාජකුමාරයා ඒ රජකමට ගිහිල්ලා එතුමා ඉන්නේ යුද්ධ කළා මේ රටේ රජ ගන්න බෑ. මේ රටේ රජ කෙනෙක් හොයමින් රජතුමා නැති වෙලා ඇතෙක් ලවා තමයි රජතුමා මංගල ඇතා තමයි රජ වෙන්න සුදුසු කෙනා තෝරන්නේ. ඉස්සරහත් එහෙම තිබිලා තියෙනවා. රජ කෙනා තෝරන්නේ මංගල ඇතාට තමයි කියන සුදුසු කෙනාට ඉමල් මහලාව දාන්න කියලා. ඉතින් මෙතුමා ගිහිල්ලා බොහොම නිහඬව පාඩුවේ ඉන්නකොට අර මංගල ඇතාව ඇවිල්ලා රජතුමා මේ කුමාරයාට කරට මල් මාලාව දැම්මහම තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ධර්මය ලැබෙන්නේ සියල්ල අතහැර નિરાයාසයට පත් වෙන මොහොතේ. ඒ නිසා අපි ඒට ආයාචනා කරන්න, ඒ අපි සටන් කරලා ලබා ගන්න දෙයක් නෙමෙයි, නොමිලේම ලැබෙන දේ. මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ අපි ක්‍රියාව ඉක්මවන්න දන්නේ නැති කම නිසා. එහෙමත් නැත්නම් අපි ඇත්තෙම නිකන් ඉන්න දන්නේ නැහැ. නිහඬව ඉන්න දන්නේ නැති කම නිසා. අචංචා හමුදුරුත් කියලා දෙනෝ මිනිසාට මේ සියලු ප්‍රශ්න උද්ගත වන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. නිහඬව ඉන්න දන්නේ නැහැ. අපි නිහඬව ඉන්නවයි කියලා මොකද්ද කරන්නේ? එතන ශබ්දයක් ඇති කරගන්න. මම මෙහෙම ඉන්න ඕනේ කියලා ගන්නකොට මෙතන මොකන්ද තියෙන්නේ? ශබ්දයනේ. මාමිසේ සිටිය යුතුයි කියන ශබ්දය ඇති වෙනවානේ. මං කතා නොකර ඉන්න ඕනේ. එතනම තියෙන්නේ ශබ්දය. දෘෂ්ටියක් තියෙනවා නම්, සංකල්පයක් තියෙනවා නම් එතන නැගෙන්නේ ශබ්දය. එතකොට ශබ්දයක් නැගෙන තැන නිහඬතාවයක් නැහැනේ. දැන් අපිට අනිත් අයට නිහඬ වෙන්නේ කියලා කියන්නේම ශබ්දයකින් කියන්නේ නිහඬ වෙන්න කියලා. ඊළඟට මේ මේවයි දැන්වීම මලවන්න එපා කියලාම කරන්නේ දැන්වීමක් ගන්නවා. නේ? තාප්පෙ දැන්වීම මලවන්න එපා කියලා දැන්වීමක් ගන්නවා. ඉතින් අපිත් කරන්නේ නිහඬව ඉන්න ඕනේ කියලාම හඬක් ගොඩ නගනවා. අතහරින්න ඕනේ කියලා මල්ල ගන්නවා. අර දැන්වීම ගහන්නෙපයි කියලා බිත්තිය දැන්වීමක් ගන්නවා වගේ අතහරින්න ඕනේ කියලාම යමක් අල්ල ගන්නවා. ඔන්නතනින් අපි නිදහස් වෙන්න ඕන. ඔන්නතනයි අපේ තත්‍රා බිනන්දනි නැවත නැවත පැටලෙන තැන. හැමදෙස්සෙම කුමන හරි ශබ්දයක්, කුමන හරි උපාදානයක් එතන ජනිත වෙන එක තමයි ගැටලුව. ඉතින් සියලුම දේ නිදහස් වෙන තැන තමයි දැන්වීම නැති බිත්තියක් දකින්න පුළුවන්. වෙන දැන්වීම ගහන්නෙත් නැහැ. නිහඬ වෙන්න කියලා බෝඩ් එකකුත් නැහැ, ශබ්දෙකුත් නැහැ. දැන්වීම අලවන්න එපා කියලා දැන්වීමකුත් නැහැ, වෙන දැන්වීම අලවලත් නැහැ. අන්න එතනයි කියන්නේ සංස්කාර නිරෝධේ. එතනයි සිටින්නේ මිය නොයන බුදුවරු. එතනයි සිටින්නේ අජරාමර අය. ජරා මරණ නැත. මේ මිය ගියාට පස්සේ නෙමෙයි ජීවත් වෙලා ඉඳින්නේ ජරා මරණ ඉක්මන. ආයේ මැරෙන ශරීරේට මේ බුදුරජාණන් වහන්සේගේ ශරීරේ මැරෙනවා කියන්න බෑ. උදාහරණයක් වශයෙන් මේ ඉදිරියේ තියෙන මේ ලෑම්ප් එක වෙන කෙනෙක් අරන් යනවා. ඒක ඔබේ කරගෙන ඔබ නෑ. දැන් ඔබ කියනවද කවුරු හරි මගේ ලෑම්ප් එක අරන් ගියා කියලා? කියන්නේ නෑනේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ශරීරය මගේ කියලා නම් කරගෙන නැත්තම් ඒ ශරීරය මේ යන දවසට මා මැරෙනවයි කියලා කියයිද? ඈ? මං අහන්නේ ලෝක බැංකු ගොඩ නැගිලා කඩාගෙන වැටුණා ඇමරිකාවේ. අයියෝ කියලා එක්තරා සිද්ධියක් කියලා සමහර අයට ඒ රටේ හිටියනම් සේවය කර කර දුක වැඩි, කවුරුත් සේවය නැත්තම් සිද්ධියක් හැටියට චිත්‍රපටයක් හැටියට දැක්කා. දුකක් නෑ. නමුත් තමන්ගේ මල් පෝච්චියක් සමහරලාට වාහනයකට අවුලා හරි පෙල්ලිලා කැඩුනනම් අයියෝ බලන්න මගේ ගෝමාසාවෙන් ගිලාපු මල් පෙලේ නුවරෙලියෙන් ගෙනාවේ, හරෙන් ගෙනාවේ, මෙහෙන් ගෙනාවේ, වතුරක් කරලා පොහොර දාලා බෝම මාරුවෙන් හදාගත්තේ. ඈ මට මතකයි එකෙක් මට ප්‍රකාශ කරා, මම එක මල් පැලයක් එතන මේ රෝස පඳුරක් යනකොට එනකොට මේ ඇඟේ දැවටෙන නිසා කටු වෙන නිසා මම ඒක ගලවල වෙනත් තැනකින් සිටවන්න ගලවනකොට මුල කැඩුනා. ඉතින් මල් පැලේ සිටවපු කෙනා කියපු කතාව තමයි මගේ බෙල්ල කැපුවා වගේ කිව්වා. මම බලනකොට විශාල වශයෙන් ඒකට ඇල්මකින් හදලා තියෙනවා. මම කොහොමද උච්චර සර වචනයක් කියන්න එපා මේ මල් පැලේකට කියලා මේක හදාගන්න පුළුවන් නේ කියලා. ඒ කියන්නේ ආසත්ත භාවයකට තියෙන ආසත්ත භාවය. ඒකයි මම කියන්නේ වටිනා දෙයක්ම වෙන්න ඕනේ නැහැ ආසත්ත වෙන්න. නේද? ආසත්ත වෙන්න ඕනේ. මායාව තුල, සිහිනය තුල, අවිද්‍යාව තුල පිහිනන අන්ධකාරේ මම ඒගොල්ලන්ට කියන්නේ තිරිසනේ ඉන්නවා කියලා. තිරිසනේ ඉන්නවා, සුඛ දුක්ඛ උපේක්ෂා. තිරිසනේ කියන්නේ එතන ෂණ තුන. අවස්ථා තුනකට වේගින් මේ වෙනවා. ඉතින් මේ තිරිසනේ ඉක්මවන්න එතකොට මනස ඉක්මවා යන්න මනුස්ස බවට පත් වෙනවා. සියලුම භවගාමීත්වයන් ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, තිරිසන් භාවය, යක්ෂ භාවය, ප්‍රේත භාවය මේ ඔක්කොම ලක්ෂ භවගාමීත්වය මෙතනම ඉඳලා ඉක්මවන්න එතකොට භව උද්ද වෙනවා. එයා තමයි බෞද්ධයා කියලා කියන්නේ. ඒ නිසා භවයෙන් නිදහස් වෙච්ච නැති කිසි කෙනෙක් බෞද්ධ නෙමෙයි. ඔවුන් බෞද්ධ කියන ලේබලය දරාගෙන ඉන්න බෞද්ධ නොවන පිරිසක්. දැන් ආමියඳුන් අරන් ත්‍රස්තවාදීන්ගේ කාලේ ත්‍රස්තවාදීන් පැනලා පහර දුන්නනේ. එතකොට ඒගොල්ලෝ සොල්දාදු ආමියක නෙමෙයි. ඒ වගේ දැනුත් එහෙමයි බෞද්ධ ඇඳුම දහගෙන ඉන්න බෞද්ධ නැති අය. තේරුණානේ? එතකොට සැබෑ බෞද්ධකමට සමහරලාට පහර දෙන්නේ බෞද්ධ ඇඳුම දාගත්ත අය. අර සැබෑ සොල්දාදුවන්ට සැබෑ සොල්දාදුව නොවන පිරිස ඇඳුම් දාගෙන ඇවිල්ලා පහර දුන්නා. එතෙන්දී ලොකු පටලැවිල්ලකට පාත්‍ර වෙනවා. බලාගෙන ඉන්න කෙනාට පේන්නේ ඔක්කොම ආමි. කාටද කාටද කියලා. ඉතින් මේ ගැටුම් අතරේ එකිනෙකාට තම තමන්ගේ අයිටම වෙලි තියාගනත් අය නැති වුණා. මොකද අඳුන ගන්න බෑ එක පාට. ලොකු ගැටලුවක් හටගත්තා. ඒකම තමයි වෙන්නේ දැන්. සමහර අයට ආධ්‍යාත්මික දර්ශනයෙන්ම ජීවිතේම බෞද්ධ, සමහර අය නාම මාත්‍රික ඇඳුමින් බෞද්ධ. ජීවිතයට ගලපන්න එතකොට ජීවිතය දිනන්න පුළුවන්. ඉක්මනින්ම ජීවිත අවබෝධය කරගන්න ඔබට ජීවිතේ ධනය වශයෙන් ඉතුරු වන්නේ මෙපමණයි. ඒ වගේම තමන්ගේ අවබෝධාත්මක ශක්තිය වැඩි වෙන්න හැකියන් දෙමින් තවන් කෙනෙකුට රන් පවුන් 100කින් මාලයක් හදා ත්‍යාගය කරනවට වඩා, පරිත්‍යාග කරනවට වඩා වටිනවා. අපි මේ සද්ධර්මයේ දේශනා කරන මේ වචනයක් තව දෙනෙකුට ත්‍යාග කරන්න, පරිත්‍යාග කරන්න ඔබ යනකොට උපන්දින සාදයකට පෙන් ඩ්‍රයිව් එකකට මේ ටික දාලා අරගෙන ගිහිල්ලා බොක්ස් එකක දෙන්න, හරි ගැස්සලා දෙන්න. මොනවද කියලා අහයි. මේක තමයි මගේ ටැග්. වෙන දේවල් දෙන්න එපා. ඔබට අවුරුදු ගානකින් පස්සේ වෙන කිසි කෙනෙකුට නොලැබුණු ස්තුතියක් ඔබට ලැබේවි. ඒක මට මේ වෙන කෙනෙක් නෙමෙයි, යාචකෙක් මට ඒ ස්තුතිය කළා තියෙනවා. ඉතින් ඒක පිළිකා රෝගී යාචකෙක් ආවා. මම ඒ යාචකයා කෙරෙහි අනුකම්පාවෙන් හැම වතාවකම දෑතින් ඔසවගෙන යන්න පුළුවන් විදිහට මල්ලක් හදලා දෙනවා. සීනි තේකොළ, කිරිපිටි ඒ ඔක්කොම දෙනවා. ඉතින් හැම පාරම මාසෙකට සැරයක් ඇවිල්ලා මේ යාචකයා මේ විදිහට අරයි යනවා. මට ওই විදිහට දිගට දිගට හිතනකොට මේ මිනිස්සය හැමදාම දුක් මුසු පාටක් පෙන්නුම් කරන මේ මිනිස්සගේ මූණ තුල. නමුත් මේ මිනිස්සය යංගසි ප්‍රඥාවන්ත මිනිස්සෙ පසුකාලීනව රෝග පීඩාවත් එක යාචකත්වයට වැටිච්ච කෙනෙක්. මුලින් හොඳ රස්සාවල් කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. මං කිව්වා දවුනාංශයට අද නම් මං කීයක්වත් දෙන්නේ නැහැ කිසිවක් දෙන්නේ නැහැ එන්න කියලා අඬ ගහගෙන ගිහිල්ලා විනාඩි 45ක් විතර මං කිව්වා මම මේ කියන දේ අහන්න ජීවිතේක ගලපල බලන්න කියලා ඔහුට අනුශාසනා කළා. ඒ පුජ්‍යලයාගේ අර දුක්ඛිත පීඩාවත් එක්ක සසරට තිබුණු දුකත් එක්ක ඒ වගේම ප්‍රඥා බලයකුත් එක්ක අර මනුෂ්‍යයාට ඊටාම වේගින් මේ මං කියන්නේ මොකද්ද කියලා තේරුම් ගියා. තේරුම් ගියාට පස්සේ මනුෂ්‍යයා කියනවා මං ඇත්ත මෙද කිසිවක් දුන්නේ නැහැ. මං කවද දෙන්නේ නැහැ කියලා. අද දෙන්නේ මම මේ කාලේ ඔබට දෙන්නේ. ඒ මනුෂ්‍යය එවලි කියලා ගියා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙතෙක් කල් දීපු දේවල් සතියක් ඇතුළතදී අපිට ඒව ජීර්ණේ වෙලා අපේ ජීවිතවලින් ඈත් වුණා. ඒත් අද දීපු දේ එහෙම ජීර්ණේ වෙලා යන්නේ නැහැ කවදාවත්. හැමදාම තියෙනවා. බලන්න හොඳ දෙයක් නේ බලන්න යාචකයට එහෙම දෙයක් කියන්න පුළුවන් කම තිබ්බා. ඉතින් මම මේ මනුස්සයා වරද්දයක් කොහේ කොහේ හරි යද්දි බස්වල යද්දිත් මම දැක්කා. දැක්කහමත් මට ඇවිල්ලා වැඳලා මේ ස්තුති කරලා ගියා. ඉතින් මේ මනුස්සයාත් ඒ සැනසෙල්ල ලැබුවා. මේ මනුස්සයා කිව්වා යාගේ අර මේ තුවාල වගේ තිබුණු ගෙඩි පිළිකාවකයක් තිබ්බේ. ඒ ගෙඩි මේ වීලෙන්න පටන් ගත්තා කිව්වා ධර්මයෙන් පස්සේ. මොකද එයාගේ අර හිතින් ඇතිවන ප්‍රසාදනීය ගුණයත් එක්ක අර ව්‍යාකූලත්වයේ මත අර දේවල් වැඩි වෙන අතර දැන් එයාගේ ඒ පැත්තත් යම් ප්‍රමාණයකට සුවපත් වෙන හැඩයක් ඇති වුණා කියලා කිව්වා. එහෙම ශක්තියක් තියෙනවා. ධර්මයට එහෙම බලයක් තියෙනවා. ලෙඩ රෝගවලටත් යම් ප්‍රමාණයක මානසික බලපෑමක් තියෙනවා. 100%ක් නෙමෙයි. 100%ක්ම කරන්න බෑ, හැම දෙයක්ම හදන්න බෑ. වයසට යන එක මනසට නතර කරන්නත් බෑ. නමුත් මනස නිසා වයසට යන ගතියකුත් මිනිස්සු ළඟ තියෙනවා. නැහැ කියන්නේ බෑ. ඒක අපිට නැති කරන්න පුළුවන්. මනස නිසා හැදෙන ලෙඩ රෝගත් තියෙනවා. ඒව නතර කරන්න පුළුවන්. නමුත් ඍතු සහ සන්නිපාත නිසා හැදෙන රෝගත් තියෙනවා. ඒව නතර කරන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා ධර්මය ත්‍යාගයක් හැටියට තමන් ලබන්න, ඒ වගේම තමන් තව කෙනෙකුට ධර්මය කියා දෙන්න. මටත් මේ ධර්මය අහද්දී ධර්ම සංකාරයක් ඇති වුණා. මම මේ කරුණ දන්නවා අනිත් කෙනාට ඕනේ නැහැ කියන්න කියලා හිතුණා. මගේ ආඩම්බරයක් හැටියට මම තියාගන්න ඕන කියලා මේවා. ඒක අවබෝධ කරගත්තේ නැති දවස්වල අවබෝධයේ ගමන් කරද්දී. එතකොට ආයෙ හිතෙනවා නෑ, එතකොට ඒක හරි නෑ. මම මේක කියලා දෙන්න පොඩි ලෝභ චේතනාවක් ඇති වුණත් තව කෙනෙකුට ඔන්න කියලා දෙනවා. ආඩම්බරකමක් නැතුව කියලා දෙන්න. කියලා දෙනකොට මම දැක්කා ලිඳෙන් වතුර පණිට්ටුවක් ගන්නකොට තව පණිට්ටුවක් උනනවා. ඊට පස්සේ මට දැනුණා ඒ කරුණ මගෙන් අතහැරෙනකොටම ඊටත් වඩා දීප්තිමත් කරුණ අවබෝධය මන් තුල පැන නගිනවා කියලා මා දුටුවා. ඊට පස්සේ මම නිතරම අනිත් අයට මා දන්නා දේ කියා දෙන්න කටයුතු කළා. ඒත් එවිට හැමතිස්සෙම අලුත් වෙනවා. පල් වෙන්නේ නැති ලිඳක්. අලුත් ජලය තියෙන. දැන් ওই ලිඳක වුණත් මිනිස්සු ජලය ගෙනියන නිසා තමයි හැමදාම අලුත් ජලය තියෙන්නේ. ඔබ ගෙනිච්ච නැත්නම් පල් වෙච්ච ජලය. ඒ නිසා ඔබ දන්න විශිෂ්ට දේ, හොඳ දේ අනිත් අයට ත්‍යාගය කරන්න ඕන. දානය දෙන්නට ඕන. ඒක තමයි වැදගත්කම තියෙන්නේ. ඒකත් Tamanට බලයක් වෙනස පවතින. ඒ නිසා උපාදි 100කට මහන්සි වෙන මහන්සි වීම ඔබ ධර්මය වෙනුවෙන් කරන්න. ඔබට උපාදි ලක්ෂයක් කෝටියක් ගත්ත ආත්මෙන් අභිමානයක්, සතුටක්, ප්‍රසාදයක් ඔබේ ජීවිතය තුළ ඇති කරවනවා. නියතයි. මොකද අනිකුත් කිසි දෙයක් ඔබට සදාතනික නොවන නිසා, ඔබ සමග යන්නේ ඔබම නිසා, ඔබවම අවබෝධ කරගන්න ඔබ විසින්. සම්මුතිය විදිහට තියෙන්න හරි වෙනස් කරන්න එපා. යුතුයකම, කලයුක්ත, බැඳීම් යොකෝම් තියෙන්න හරි. මනසින් ඔබ සියල්ලගෙම දුර වෙනවා ඔබ ඔබගෙන් නිදහස් වෙන විට. ඔබ කල යුත්තේ වෙන කිසිවකින් නිදහස් වෙන්න නෙමෙයි, මම කියන දෙයින් මමත්වයෙන් නිදහස් වීම පමණයි. මමත්වයෙන් නිදහස් වීම තරම් අසීරු කාරණයක් නොවේ වෙන කිසිවකින් නිදහස් වෙන. රජකමෙන් නිදහස් වීමත් ලෙහිසි, මමත්වයෙන් නිදහස් වෙන අමාරු. බුදුහාමුදුරන් කාලේ වැඩ සිටි අර රුක්කුසාති කියලා රජ කෙනෙක් හිටියා. රජතුමා රජකම දාලා ඒත් මමත්වයෙන් නිදහස් වෙන්න බෑ බුද්ධානුශාසනාව නැතුව. කෙනෙකුට රටක් දාලා යන්න පුළුවන්, මමත්වයෙන් නිදහස් වෙන්න බෑ. කෙනෙකුට ශාරීරිය දාලා යන්නත් පුළුවන් මිය ගිහිල්ලා, මමත්වයෙන් නිදහස් වෙන්න බෑ. එසම මමත්වයෙන් නිදහස් වෙන්නට නම් ධර්මය අවශ්‍ය කරනවා. ඒ ධර්මයේ නිසි ලෙස යොදන්නට ඕන. මමත්වයේ සැකසෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට බැසගෙන ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි වලින් අන්තගාමී වෙනකොට වේදනාත්මක අන්තගාමීත්ව වෙන. අවේදීත ගුණය, අකාලික ගුණය, නිරෝධ ගුණය, සංඥා නිරෝධය පුළුවන් තරම් එකතු කරන තරමට අචින්තියේසු ප්‍රසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත වූ ධර්මය කරා ඔබ ගොඩනැගෙන විට ඔබ තුල උපදින්නේද අනන්ත වූ ධර්මයයි. අනන්ත වූ ධර්මය තුල අන්ත නැත, වේදනා නැත, දුක් නැත, පීඩා නැත. ඒ නිසාම හිසේ තිබුණු මල්ලක් පිමින් තිබ්බා වාගේ, අන්ධකාරයේ සිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වාගේ, මම්මුලා වූවෙකුට මග පෙන්වුවා වාගේ ජීවිතය තුළ පූර්ණ නිදහසක් දැනෙනවා. අර සියලුම සිරකූඩු දොරවල් විවෘත බවට පත් වෙලා තමන් මේ විශ්වයේ නිදහස්ම නිදහස් පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ පුජ්‍යලයා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෙන සත්වයෙක් පුජ්‍යලේක හෝ නොවේ. එය මේ ලෝය ඇති ස්වභාවිකත්වයයි, තථාගතත්වයයි. එය තමයි ශ්‍රේසත් ධර්මයේ. ඔබට එය පසක් කර ගැනීමට වාසනාව භාග්‍ය සැලසේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.